සදහවත් ඔබට ශ්‍රවණය කරන්නට ප්‍රයෝජනවත් වෙන ඉතාම රමණීය බුද්ධ දේශනාවකටයි දැන් ඔබ සවන් දෙන්නේ. මේ උතුම් දේශනාවේ නම පහරාද සූත්‍රය. මේ දේශනාව ඇතුළත් වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායේ 8 නිපාතයේ කියන කොටසට. පින්වතුනි, අපි මේ ගත කරන මේ යුගය ගෞතම බුදුරජාණන් වහන්සේගේ යුගයයි. මේ යුගයේ තුල වෙන බුදුරජාණන් වහන්සේලාට ඉඩක් නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ පිහිටුවා වදාළ ශාසනයක් තිබෙනවා. ඒ ශාසනය ගෞතම බුද්ධ ශාසනය. ඒ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවක භාවයේ ලබාගත්තු සිවණක් පිරිසක් සිටිනවා. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස. මෙන්න මේ සිවණක් පිරිසම ගෞතම බුද්ධ ශාසනය ගැන අවබෝධයක් තිබෙන්න ඕන. ගෞතම බුද්ධ ශාසනය ගැන අවබෝධයක් නොතිබුනොත් ඒ අය වෙන වෙන ශාසන පතන්න ගන්නවා. තමන් එක්ක බුදු වෙන්න කල්පනා කරනවා. මේ වගේ විකාර දේවල් කරනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන අවබෝධයක් නැත්නම්. මේ නිසා ගෞතම බුද්ධ ශාසනය ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වටිනා දේශනාවකටයි දැන් ඔබ සවන් දෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ මිනිසෙකුට නෙවෙයි. මේ දේශනාව උන්වහන්සේ වදාළේ අසුර නායකයෙකුට, පහරාද කියලා. පහරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට පැමුණා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වේරංජා කියන නගරේ නලේරු කියන කුහඹ ගහ සෙවනේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ පහරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් හිටගත්තා. දැන් අපි දන්නවා මේ අසුරේන්ද්‍රයන් ගැන කියද්දි සුර අසුර කියලා කොටස් දෙකක් තිබෙනවා පින්වතුනි. සුරයන්ගේ නායකයා තමයි ශක්‍ර දේවේන්ද්‍රයා. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලින් අපට හම් වෙන අසුරින්ගේ නායක දෙන්නෙක් ගැන. එක්කෙනෙක් වේපචිත්ති, මේ අනිත් එක්කෙනා පහරාද. ඉතින් බුදුරජාණන් වහන්සේ පහරාදගෙන් ලස්සන ප්‍රශ්නයක් අහනවා. අහනවා, පින්වත් පහරාද, ඔබ මේ ඔබේ ඒ අසුර පිරිස මහා සාගරයට ඔච්චර ආස කරන්නේ ඇයි? පින්වතුනි, එතකොට අපිට පේනවා මේ අසුර පිරිස් මහා සාගරයට ඇලුම් කරන, සාගරයේ ආශ්‍රිතව ඉන්න කොටසක්. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දීවදාලා මේ අසුර රජ්ජුරුව, මේ පහාරාද කියන අසුරේන්ද්‍රයා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි අසුර පිරිස මේ මහා සාගරයේ ආශ්චර්ය අද්භූත කරුණු 8ක් දකිනවා. අන්නේ ආශ්චර්ය අද්භූත කරුණු 8 දකිමින් තමයි අපි මේ මහා සාගරයට මෙච්චර ආසා. ඉතින් බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි, මෙන්න මේවා තමයි අපි මහා සාගරයේ දකින ආශ්චර්ය අද්භූත කාරණා. කියනවා, ස්වාමීනි, මේ මහා සාගරයේ පටන්ගත්තු තැනම ජඹුරක් නැහැ. පටන්ගත්තු තැනම මහා පාතාලයක් නැහැ. මේක බොහොම පිළිවෙලින් හිමීට ගැඹුරු කරා යන එකක්. මෙන්න මේක මහා සාගරයේ තියෙන යම් විශාල ආශ්චර්යක්. මෙන්න මේ ආශ්චර්ය නිසා අසුරි පිරිස් මහා සාගරයට ගොඩක් ආසයි. ඊළඟට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ මහා සාගරයේ තියෙන අනිත් විශේෂ අසිරිමත් කාරණේ තමා මේ මහා සාගරයේ විරල ඉක්මවා යන්නේ නැහැ. විරලින් මේ සාගරයේ රැලි නැගීම නවතිනවා. විරල සීමා කරගෙන තමයි මේ මහා සාගරය පවතින්නේ. එතකොට මේ විරල ඉක්මවා යන්නේ නැති ස්වභාවය මහා සාගරයේ තිබෙන නිසා අසුර පිරිස් අන්නේ ලක්ෂණය දකිනවා. ඒ නිසයි මේ අසුර පිරිස් මහා සාගරයට ඔච්චර ආසා. ඊළඟට මේ අසුරේන්ද්‍රය කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ මහා සාගරයේ තියෙන තුන්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව තමයි මේ මහා සාගරයේ මලකුණු රඳින්නේ නැහැ. මේ මහා සාගරයට වැටෙන මලකුණු ඔක්කොම ගොඩ ගහනවා. සාගරය ඇතුළට ගෙනියන්නේ නැහැ, සාගරින් ගොඩ ගහනවා. මේ නිසා මහා සාගරයේ නිරන්තරයෙන්ම මලකුණු වලින් තොරව තියෙන්නේ. මෙන්න මේ කරුණ නිසා මහසයිරි තිබෙන අසුර පිරිස් මහා සාගරයට ගොඩාක් ආසයි. ඒ වගේම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ මහා සාගරයට ගලා බසිනව මහා ගංගා වලින් ජලය, ගංගා, යමුනා, අචිරවති, සරභූ, මහි, මේ ගංගා වලින් ජලය ගලා බසිනකොට ඒ ජලය සාගරය තුල වෙන්වෙන් වශයෙන් පවතින්නේ නැහැ. මේවා ගංගා නම් ගඟේ වතුර, මේවා යමුනා ගඟේ වතුර, මේවා අචිරවති ගඟේ වතුර, මේවා සරභූ ගඟේ වතුර, මේවා මහී ගඟේ වතුර කියලා ගංගායි වතුර වෙන්වෙන් වශයෙන් පවතින්නේ නැහැ සාගරයට ගියාට පස්සේ. සාගර ජලයේ බවට පත් වෙනවා, ගංගාව ගංගා ජලෙ නැති වෙලා යනවා. ඒ වගේම ගංගාවන් හැටියට ගලා බසිද්දි තිබිච්ච නංගුත් ඔක්කොම නැති වෙලා සාගර ජලයේ කියන පොදු නාමයෙන් හඳුන්වනවා අර සියලුම වතුර ටික සාගරයට වැටුණට පස්සේ. මෙන්න මේක මේ මහා සයුරේ තියෙන අසිරිමත් කාරණාවක්. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොන් ඔය හතරවෙනි කාරණාව දැකලා අසුර පිරිස්සේ මහා සාගරයට ගොඩාක් ආසයි. ඊළඟට පින්වත්නි, මේ පහරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කරන, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ මහා සාගරයට නිරන්තරයෙන්ම ගංගා වලින් ඇලදල වලින් වතුර ගලා බසිනවා. ඒ වගේම මහා සාගරයට නිරන්තරයෙන්ම මහා වැසි ඇදහැලෙනවා. කොච්චර මහා වැසි ඇදහැලුණත්, කොච්චර ඇලදල ගංගා වලින් ජලය මහා සාගරයට ගියත්, මහා සාගරයේ ජලය අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. මෙන්න මේක මහා සයුරේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. දැන් අපි දන්නවා ගොඩාක් වැස්සුත් වැව් වලට වැව් පිරෙනවා, වැව් කඩාගෙන යනවා, හරි කල කරදර වෙනවා. නමුත් මහා සාගරිත මේ ජලය ඔක්කොම යනවා යනවා යනවා, වහිනවා වහිනවා. මහා සාගර ජලය උතුරා යන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. මෙන්න මේ අසිරිමත් කාරණේ දැකලා මහා සාගරයට අසුර උදවිය, අසුර අය හරි ආසයි. ඊළඟට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මහා සාගරයේ තියෙන හයවෙනි සුවිශේෂ අසිරිමත් කරුණ තමයි මේ මහා සාගරයේ ජලය කොයි පැත්තෙන් ගත්තත් ඒ ජලය ලුණු රසයි, එකම රසයකින් යුක්තයි, ලුණු රසයකින් යුක්තයි. මේ නිසා මේ මහා සාගරයේ කොයි පැත්තෙන් ගත්තත් ජලයේ තිබෙන මේ එකම රසවත් භාවය, මේ අසිරිමත් බව දැකලයි මහා සාගරයට මේ අසුර පිරිස් මෙච්චර ආසා. ඊළඟට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ වගේම මේ මහා සාගරය කියලා කියන්නේ සම්පත් සාගරයක්. මේ මහා සාගරයේ ඇතුලේ මහා වස්තු කන්දරාවක් තියෙනවා. මේ මහා සාගරය ඇතුලේ තියෙනවා මුතු, මැණික්, වයිඩූරේ, ඒ වගේම තියෙනවා හග්ගෙඩි, ඒ වගේම තියෙනවා මුතු වර්ග, රන් රිදී, පద్මරාග මැණික් ආදී නොඑක් જાතියේ වස්තු තියෙනවා මේ සාගරයේ පිරিলা. මෙන්න මේ නිසා ඒකත් මේ මහා සාගරයේ තිබෙන ආශ්චර්ය ලක්ෂණයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා සාගරයේට අසුරි පිරිස් ආස කරන්නේ එකයි. ඊළඟට කියනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, තව අටවෙනි අසිරිමත් කරුණක් තියෙනවා මේ මහා සාගරයේ සම්බන්ධයෙන්. ස්වාමීනි, මේ මහා සාගරයේ ඇසුරු කරගෙන වාසය කරන මහා බලසම්පන්න සත්ත්ව කොටස්, පින්වතුනි මේකේ සතුන්ගේ නම් සඳහන් වෙනවා, තිමි, තිමිංගල, තිමිරු පිංගල, ඒ වගේම අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ, මේ ආදි නොඑක් සතුන්. මේක තියෙනවා යදුන් 100 ගණන්, යදුන් 200 ගණන්, 3400 ගණන් විශාල අද්භූත සත්ත්ව කොට්ටාස මේ මහා සාගරය ඇසුරු කරගෙන සිටිනවා. මෙන්න මේ නිසා මේ මහා සාගරයට මේ අසුරයන් ගොඩාක් ආසයි. ඊළඟට මේ අසුරේන්ද්‍රයා මේ පහරාද බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවා. කියන ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේගේ මේ බුද්ධ ශාසනයට බොහෝම කැමති ශ්‍රාවක පිරිස්, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ශ්‍රාවක පිරිස් හරි ආසයි, ආදරේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවක පිරිස් ඒ ගෞතම බුද්ධ ශාසනයට මෙච්චර ආස මොකද? ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා, පින්වත් පහරාද, දැන් ඔයා කිව්වා මහා සාගරයේ ආශ්චර්ය අද්භූත කරුණු අටක්, ඒ නිසා මේ අසුරි පිරිස් සාගරයට ගොඩක් ආසයි කියලා. ඔය විදිහම තමයි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාළ ගෞතම බුද්ධ ශාසනයට ආස කරන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ ආශ්චර්ය අද්භූත කරුණු අටක් තියෙනවා කියලා. ඉතින් පින්නතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොහොතෙදී මේ පහාරාද අසුරේන්ද්‍රයාට ඒ ගෞතම බුද්ධ ශාසනයේ ආශ්චර්ය අද්භූත කරුණු අට එකිනෙකට බොහෝම ලස්සනට විස්තර කරගෙන ගියා. මෙන්න මේ විදිහට. දැන් පළවෙනි කාරණේ තමයි මහා සාගරයේ තිබෙන පටන්ගත්තු තැනම මහා ජඹුරක් පාතාලයක් නැහැ. පටන්ගත්තු තැනම බොහොම සරල විදියට වෙරළ පාදගෙන හිමීට හිමීට හිමීට තමයි මේ ගැඹුර කරා යන්නේ. අන්න ඒ වගේ තමයි ගෞතම බුද්ධ ශාසනය. ගෞතම බුද්ධ ශාසනයේ පටන්ගත්තු තැනම මහා ගැඹුරකට වැටෙන්නේ නැහැ. අනුපිළිවෙලින් හික්මෙමින්, අනුපිළිවෙලින් වැඩපිළිවෙලක යෙදෙමින්, පිළිවෙලින් පිළිවෙලට යන ඔන්න ශ්‍රද්ධාව ඇති කරගෙන, ඊළඟට සීලය ඇති කරගෙන, ඊට පස්සේ සමාධිය ඇති කරගෙන, ඊට පස්සේ ප්‍රඥාව දියුණු කරගෙන, ඊට පස්සේ තමයි විමුක්තිය කරා යන්නේ. මේ කෙමෙන් කෙමෙන් ගැඹුරට විහිදී යන වැඩපිළිවෙලක් තියෙනකොට ශ්‍රාවකයාට වෙහෙසක් නැහැ. බයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. තමන් නොදැනීම හිමීට හිමීට තමන්ගේ ජීවිතයේ ඒ ශාසනය ඇතුළට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක ගෞතම බුද්ධ ශාසනයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්, අසිරිමත් කරුණක්. මේ නිසා ආරම්භයේම අරහත්ත්වය නෙමෙයි මේක තිබෙන්නේ, කෙමෙන් කෙමෙන් ඉස්සල්ලාම සද්ධානුසාරී වෙනවා, ඊට පස්සේ ධම්මානුසාරී වෙනවා, ඊට පස්සේ සෝවාන් වෙනවා, ඊට පස්සේ සකදාගාමි මාර්ගයටපත් වෙනවා, ඊට පස්සේ සකදාගාමි වෙනවා, ඊට පස්සේ අනාගාමි මාර්ගයේ පුරුදු කරනවා, ඊට පස්සේ අනාගාමි වෙනවා, ඊට පස්සේ අරහත් මාර්ගයේ පුරුදු කරනවා, ඊට පස්සේ අරහත්ත්වයටපත් වෙනවා. මේ වගේ බොහොම ක්‍රමානුකූල පිළිවෙලකින් පිළිවෙලකින් යන නිසා ශ්‍රාවකයාට පුළුවනි බොහොම පහසුවෙන් මේ ධර්මයේ කරා යන්න. මෙන්න මේ නිසයි ශ්‍රාවක පිරිස් ගෞතම බුද්ධ ශාසනයට මෙච්චර ආසා. ඊළඟට පින්වතුනි, අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් මේ සම්බුද්ධ ශාසනයේ දෙවෙනි ආශ්චර්යමත් කාරණය. ඒ තමයි මේ මහා සාගරය වෙරළ ඉක්මවා යන්නේ නෑ වගේ. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ, උන්වහන්සේ පිහිටුවා වදාළ ශාසනයට ඇතුළත් වෙන ශ්‍රාවකයන් ඒ ශික්ෂා පද නැමති වෙරළින් තමන්ගේ ජීවිත නැමති සයුර රැක ගන්නවා කියලා. ඒ වෙරළ ඉක්මවා යන්නේ නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂා පද තියෙනවා. මේ ශික්ෂා පද කෙරෙහි මහත් ගෞරවයකින් ඒ ශික්ෂා පද සුරකින පිරිසක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. පින්වතුනි, අපි මේ කරුණ හොඳට තේරුම් අරන් තිබිය යුතුයි. අපේ ජීවිතයේ සුවපත් කරලා දෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය විසින්. එහෙමනම් අපි විශ්වාස කරන්නේ අපේ හිත නෙමෙයි. අපි විශ්වාස කරන්නේ අපේ අදහස් නෙමෙයි. අපි විශ්වාස කරන්නේ අපේ වැඩපිළිවෙල නෙමෙයි. අපි විශ්වාස කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. අපි විශ්වාස කරන්නේ උන්වහන්සේ වදාළ විනය. අන්න අපි කැමැත්තෙන්ම ඒ ධර්ම විනය කරා ගිහින් ඒ විනය තුල අපේ ජීවිතය රඳව ගන්නවා. ඒ විනය අපේ ජීවිතේ වටා වෙරළක් වගේ සකස් කර ගන්නවා. අපේ ජීවිතේ සයුර නම් ඒ සයුර වෙරළ ඉක්මවා යන්නේ. මෙන්න මේ වගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන බලද්දී අපට පේනවා ගෞතම බුද්ධ ශාසනය අඳුනාගත්තු බුද්ධ ශාසනයට පැමිණිච්ච මාර්ගඵල ප්‍රාප්ත වූ ශ්‍රාවකයන් කවදාවත් මහා සාගරේ වෙරළ ඉක්ම යන්නේ නැහැ වගේ ශික්ෂාපද ඉක්මවාගෙන යන්නේ නැහැ. ශික්ෂා සංවරයටපත් වෙනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සුවිශේෂ බවක්. ඉතින් අපට ඒක පේනවා සරියුත් මුගලන් ආදී රහතන් වහන්සේලාගේ පටන්. ඒ වගේම ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුලත් බලනකට පේනවා බොහෝම ශ්‍රද්ධාවෙන් සීල සම්පන්න වූ ශික්ෂාපද ආරක්ෂා කරගෙන ගියා. මෙන්න මේක අපට ගෞතම බුද්ධ ශාසනයේ දකින්ට ලැබෙන නිසා අපට බොහොම වටිනා සිල්වතුන් ගුණවතුන් නැනවතුන් ගෞතම බුදු සසුනේදී මුණ ගැහෙනවා. මේ නිසා ගෞතම බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගොඩාක් ආසයි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මහා සමුද්‍රයේ මලකුණු රඳින්නේ. අන්න ඒ වගේ තමයි ගෞතම බුද්ධ ශාසනය තුල අපිරිසිදු දුස්සීල ජීවිතවලට තැනක් නැහැ. මේකෙන් බොහොම ලස්සන ප්‍රවෘතියක් සඳහන් වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි මුල් කාලේ ප්‍රාතිමෝක්ෂ දේශනාව කොට වදාළේ. ප්‍රාතිමෝක්ෂ දේශනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්ෂාපද මාසයකට දෙවරක් සංඝයා රැස් වෙලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රාතිමෝක්ෂ දේශනා කරනවා. ඒ ශික්ෂාපද සිහිපත් කරවල සජ්ජහායනා කරනවා. ඉතින් දවසක් සීමාවට ගෞතම බුදුර අපගේ ශාස්ත්‍රීය වූ ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා රැස් වුණා. ඉතින් පොය කරන දවස එදා රාත්‍රී කාලයේ ගෙවිගෙන යද්දී බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රාතිමෝක්ෂ දේශනාව කරන්නේ නිශ්ශබ්ද වැඩ සිටියා. භාවනා ඉරියව්වෙන් මේ ස්වාමීන් වහන්සේලාත් එහෙම නිශ්ශබ්ද වැඩ සිටිනවා. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා, ස්වාමීනි රාත්‍රී කාලයේ ඉක්ම යනවා, භික්ෂුන් වහන්සේලා තාම මේ වැඩ සිටින ඉරියව්වෙන්ම සිටිනවා, ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්න මේ කාලයයි කියලා බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා. ඊළඟට උන්න දැන් රෑ මැදියම් රෑ ඉක්මෝ යන වෙලාව ආවා. තවමත් ස්වාමින් වහන්සේලා තේ විදිහටම ඉන්නවා, බුදුරජාණන් වහන්සේත් තේ විදිහටම වැඩ සිටිනවා. ආනන්ද හාමුදුරුවෝ මේ මැදියම් රෑ ඉක්මෝ යන වෙලාව ආවට පස්සේ ආයිමත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කියා හිටිය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, දැන් මැදියම් රෑ ඉක්මෝ ආගෙන යනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීමට දැන් මේ කාලයයි, දැන් භික්ෂු සංඝයාත් වාඩි වෙලා ඉඳලා දැන් සෑහෙන වෙලාවක් කියලා බුදුරජාණන් වහන්සේ නිස්සබ්ද වුණා. දැන් පාන්දර වෙලා දැන් එළිය වැටිගෙන එනවා. එනකොට ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, දැන් රාත්‍රියේ බොහෝ වෙලාවක් තිස්සේ මේ භික්ෂු සංඝයා වාඩි වෙලා සිටිනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ දේශනා කිරීමට මේ කාලයයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් ආනන්ද, සංඝයා අපිරිසිදුයි කියලා. මුගලන් මහරහතන් වහන්සේ බැලුවා, දැන් ඒ භික්ෂුන් වහන්සේලාගේ හිද්දියා තමන් මාසික හිතින් බැලුවා කාගේ ජීවිතයද අපිරිසිදු කියලා. දැන් එහෙම බලද්දී තේරුණා එක භික්ෂුන් අතර සිටිනවා දුස්සීල භික්ෂුව. හොඳට ඉස්සරවල් බාලා, හොඳට සිවුරු පොරෝලා, යහපත් පෙනුමින් යුක්තව සිල්වත් ගුණවත් භික්ෂුවකගේ වේශයෙන් ඉන්නවා දුස්සීල ශ්‍රමණේ. දැන් මෙයාව දැක්කා. මේක අල්ලගත්තේ මුගලන් මහරහතන් වහන්සේ හිතින් හිත බලාගෙන ගියා. මේකෙන් අපට පේනවා යම්කිසි වරදක් කළාට පස්සේ මේක හිතේ තියෙනවා. නැත්තම් මේක කොහොමද අහුවුනේ? ඉතින් මුගලන් මහරහතන් වහන්සේ ඒ භික්ෂුව ළඟට ගිහින් කිව්වා, පින්වත් භික්ෂුව, කරන්න දෙයක් නැහැ, නැගිටින්න. දැන් ඔබව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැකවදාලා. අර භික්ෂුන් වහන්සේ නෙමෙයි හෙල්ලුනේ, එහෙමම හිටියා. ආයිමත් මුගලන් මහරහතන් වහන්සේ කියා හිටියා, භික්ෂුව නැගිටින්න, ඔබ මෙතනට ගැලපෙන්නේ නැහැ, ඔබ භික්ෂුවක් නෙවෙයි, ඔබ භික්ෂුවගේ වෙස්ෙන් ඉන්න කෙනෙක්, බුදුරජාණන් වහන්සේ දැක්ක ඔබව, ඔබ අපිරිසිදු කෙනෙක්, වහාම නැගිටින්න කිව්වා. කියද්දි කියද්දි එහෙමම ඉන්නවා. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ තුන්වෙනි වතාවෙත් එහෙම කියද්දි එහෙම මෙන්නා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ භික්ෂුව අතින් අල්ලගෙන අදගෙන ගිහින් එළියට දැම්මා. එළියට දාලා දොර වහලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ දුස්සීල භික්ෂුව මම මේ පිරිසෙන් ඉවත් කළා. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිසිදුයි, ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන්න කාලයයි කියලා. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මොග්ගල්ලාන, හරි පුදුමයි ඒ පුද්ගලයා කියද්දි කියද්දිත් නොසිල්වී හිටපු ලස්සන, නොසිල්වී හිටපු හැටි. අන්න ඒ වෙලාවේදී පින්වතුනි මේ බුද්ධ ශාසනයේ ආශ්චර්ය අද්භූත කරුණු අට බුදුරජාණන් වහන්සේ හෙළිදරව්කට වදාලා. මේකෙන් අපට පේනවා සංඝයා නාමයෙන් කොයිතරම් පිරිසක් හිටියත් නියම භික්ෂු සංඝයා බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල හික්මෙන සීල සමාධි ප්‍රඥා වඩන කෙනා විතරයි. අන්න ඒක මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන සුවිශේෂ අසිරිමත් ලක්ෂණයක්. එහෙනම් පින්වතුනි අපි පැහැදිලා සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයටයි. එහෙමනම් අපේ පැහැදීම බුද්ධ ශාසනය තුල පැවිදි කෙනෙකුගේ වේශයෙන් සිටින යම්කිසි කෙනෙක් යම් අකටයුත්තක් කළාට පස්සේ අපි ඒ කිරේ කලකිරුණොත් අපි පැහැදිලා තියෙන්නේ අර පිරිස ගැනනේ. එහෙම වෙන්න විදියක් නැහැ. අපි පැහැදිලා සිටින්නේ ගෞතම බුද්ධ ශාසනය තුල සීල සමාධි ප්‍රඥා වඩන උතුම් ශ්‍රාවකයන් වහන්සේලා ගැන. මේ නිසා මේ පැහැදීමට අල්ප මාත්‍ර හානියක් වෙන්නේ නැහැ. මොකද ගෞතම බුද්ධ ශාසනයේ සාගරය වගේ සාගරයේ මලකුණු රඳින්නේ නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මලකුණු රඳින්න ඉඩක් නැහැ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ධම්මපදයේ ඒ ගාථාවක තිබෙනවා අප්‍රමාදු අමත පදං. අප්‍රමාදී වීම අමරණීය වීමට කාරණාවයි. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද වීම මරණයට පත්වීමට කාරණාවයි. අප්‍රමත්තා නමී යන්ති. අප්‍රමාද උදවිය මරණයට පත් වෙන්නේ නැහැ, අමරණීය වෙනවා. යේ පමත්තා යතාමතා ප්‍රමාද විච්ඡය ජීවිතයේ ගෙව්වත් මලකඳන් වගේ කියලා. මේකෙන් අපිට පේනවා ඉබඳු මලකඳන් වලට බුද්ධ ශාසනය තුල ඉඩක් නැහැ. මෙතන වීර පුරුෂයන්ගෙන් ආධ්‍යාත්ම ශක්තියන් අනුන සීල සමාධි ප්‍රඥා වඩන වීර පුරුෂයන්ගෙන් ගුණවන්ත මහෝත්තමයන්ගෙන් තමයි මේ ශාසනය සමන් විතේ. නිසා මලකුණු රඳින්නේ නැහැ බුද්ධ ශාසනය. අන්න පහදින්න කාරණාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් පහරාද මාගේ මේ ශාසනයට ශ්‍රාවකයන් පහදින්න හොඳ කාරණාවක් කියලා ඔන්න ওই කාරණාව. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි කාරණේ උන්වහන්සේ වදාළ පින්වත් මහරහත් පහරාද දැන් ඔබ කිව්වා මහා සාගරයේට පංච මහා ගංගා වලින් ජලය ගලනවා. ගංගා, යමුනා, අචිරවති, සරභූ, මහී. මේ ගංගා වලින් ජලය ගලාගෙන ගියාට පස්සේ සාගරයේදී තේව වින්වින් වශයෙන් නැහැ. සාගරයට වැටුණාට පස්සේ මේවා ගංගා නම් ගඟේ, මේව යමුනා ගඟේ, මේව අචිරවති ගඟේ කියලා වතුර වෙන්වීම නැසින් නැහැ. කොටිම්ම කියන්නේ ඒ නමවත් නැහැ. සාගර ජලයේ බවට පත් වෙනවා. මේ වගේ තමයි කියනවා ගෞතම බුද්ධ ශාසනය තුලට පැමිණෙනවා බ්‍රාහ්මණ වංශිකයෝ. ගෞතම බුද්ධ ශාසනයට පැමිණෙනවා ක්ෂත්‍රීය වංශිකයෝ. බ්‍රාහ්මණ බුද්ධ ශාසනයට පැමිණෙනවා වෛශ්‍ය වංශිකයෝ. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයට පැමිණෙනවා ශුද්‍ර වංශිකයෝ. ඒ කියන්නේ හැම කුලයකින්ම පැමිණෙනවා. පැමිණුණාට පස්සේ පිරිස බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ මේගොල්ලෝ බ්‍රාහ්මණ හාමුදුරුවරු, මේගොල්ලෝ ක්ෂත්‍රීය රජ කුලයේ හාමුදුරුවරු, මේගොල්ලෝ වෙළඳ කුලයේ හාමුදුරුවරු, මේගොල්ලෝ අඩු කුලයේ හාමුදුරුවරු කියලා බෙදිල්ලක් නැහැ. ගෞතම බුද්ධ ශාසනයේ තුල ඒ සියලු දෙනා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙන ඔන්න ශාසනීය කිරී පහදින්ද ලක්කාරණාව. යම් පිරිසක් තුල ඒ වගේ කුල භේදයක්, වංශ භේදයක් තිබෙනවා නම් එතන තියෙන්නේ වෙන හදාගත්තු වෙන සමාගමක් මිසක් බුද්ධ ශාසනයක් නන් නෙවෙයි. ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඔබට දකින්න ඕන නම්, ඔබ පහදින්න ඕන නම් ඔබ මතක තියාගන්න, ඔබ යම් පිරිසක් ස්වාමින් වහන්සේලා ඇසුරු කරනවා නම් උන්වහන්සේලා තුල කුල බේදයක් දකින්න නැත්නම් වංශ බේදයක් දකින්න නැත්නම් ගෝත්‍ර බේදයක් දකින්න නැත්නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් හැටියට සම්මත නම් ඔන්නම පහ දෙන්න අන්න බුද්ධ ශාසනයට අයිති පිරිසක් කියලා. එහෙම නැතුව යම් පිරිසක් තුල කුල බේදයක් දකින්න තියෙනවනම් ගෝත්‍ර බේදයක් දකින්න තියෙනවනම් ජම්ම බේදයක් දකින්න තියෙනවනම් වංශ බේදයක් දකින්න තියෙනවනම් පලාත් බේදයක් දකින්න තියෙනවනම් එතන ගෞතම බුද්ධ ශාසනයක් නම් නැහැ. එතන තියෙන්නේ කණ්ඩායම් වාදයක් විතරයි. ගෝත්‍රවාදයක් විතරයි. කුලවාදයක් විතරයි. එතන තමයි තියෙන්නේ මනුෂ්‍යත්වයේ නැති කරගත්තු පටු ආකල්පය. ඒක තියෙන්න විදියක් නැහැ ගෞතම බුද්ධ ශාසනය තුල. ගෞතම බුද්ධ ශාසනය කියන්නේ මනුෂ්‍යත්වයේ පූර්ණත්වයට පත් කරන තැන. ගෞතම බුද්ධ ශාසනය කියන්නේ මනුෂ්‍යත්වයෙන් උපරිම ඵල නෙලන තැන. ගෞතම බුද්ධ ශාසනය කියන්නේ මනුෂ්‍යත්වයට උතුණු පළඳින තැන. මේ නිසා ගෞතම බුද්ධ ශාසනය තුල තමයි මනුෂ්‍යත්වයේ දකින්න තියෙන්නේ. මේ මිනිසත් භවයේ අර්ථපූර්ණත්වයේ දකින්න ගෞතම බුද්ධ ශාසනයේ කුයිතරම් විද්‍යානුකූලද බලන්න. මේට වසර 2500 ගණනකට කලින් බුදුරජාණන් වහන්සේ කොයිතරම් දියුණු මට්ටමක කල්පනාවක් මේ ලෝකයට දායාද කළද බලන්න. මේ නිසා අපට පේනවා ඒ බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවව දාල ගෞතම බුද්ධ ශාසනය තුල තියෙන පිරිසිදු බව. ඒ ගෞතම බුද්ධ ශාසනය තුල තියෙන බේද රහිත බව. ඒ ගෞතම බුද්ධ ශාසනය තුල තියෙන අකලංක බව. අපට මේ ලෝකෙ වෙන කොහේවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ නිසා තෙරුවන් සරණ ගිය අපට මේක මහත් ප්‍රීතිමත් කාරණයක්. ගෞතම බුද්ධ ශාසනය තුල මේ දකින්න ලැබෙන්නේ නැහැ කුල ભેදේ. එහෙමනම් බෞද්ධ කිසි කෙනෙක් තුල තිබිය යුතු දෙයක් නෙමෙයි කුල ભેදේ. කුල ભેදේ යම් කිසි කෙනෙක් තුල තිබෙනවා නම් එයා බෞද්ධ නෙවෙයි. එයා බෞද්ධ නාමයෙන් මොකක් හරි කියාගන්නෙක් කෙනෙක්. එයා ගෞතම බුද්ධ ශාසනය අඳුනන්නේ නැති එක්කෙනෙක්. ඒ නිසා තේරුම් ගන්න ගෞතම බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ පැවිදි පිරිස් ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර බවට පත් වෙනවා. ගිහි පිරිස් ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. එහෙම මිසක් ඊට පස්සේ වෙන වෙන කුලවලින් ගණදෙනු කරන්න ඉඩක් නැහැ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ගෞතම බුද්ධ ශාසනයේ ලක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ දේ. ඊළඟට පින්වත්නි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ පහරා දසුරේන්ද්‍රයාට මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. දැන් ඒ අසුරයා ප්‍රකාශ කර හිටියා මහා සාගරයේට කොච්චර ජලයේ ගලාගෙන ගලාගෙන ගලාගෙන ගියත් ආකාශින් කොච්චර වැස්ස වැස්සත් සාගර ජලයේ උතුරා යන්නේ නැහැ. අඩු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ වගේ තමයි ශ්‍රාවක භික්ෂු සංඝයා කෝටි ගණනින් පිරිනිවන් පෑවත් ඒ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවේ අඩුවීමක් වැඩිවීමක් වෙන්නේ. ඒ නිසා විශාල පිරිසක් කොයිතරම් පිරිසක් පිරුණම් පෑවත් පරිනිර්වාණ ධාතුව නිරන්තරයෙන්ම පරිපූර්ණව පවතින එකක් කියලා බුදුරජාණන් වහන්සේ අර මහා සාගරයේ තියෙන ආශ්චර්ය කරුණට සම කරලා පෙන්වවදාලා. අන්න ඒකත් මේ ගෞතම බුද්ධ ශාසනයේට ශ්‍රාවකයන් ආසා කරන දෙයක්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වවදාලා උන්වහන්සේගේ බුද්ධ ශාසනය එකම රසයකින් යුක්තයි. අර මහා සාගරයේ එකම රසයකින් යුක්තයි වගේ. මහා සාගරයේ එකම රසය තමයි ලවණ රසය, ලුණු රසය. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ පිහිටුවා වදාළ බුද්ධ ශාසනයේ එකම රසය තමයි විමුක්ති රසය. අන්නේ විමුක්ති රසය මේ ලෝකෙ වෙන කිසිම දෙයකින් දකින්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියලා අංග පහකින් සමන්විතයි. රහතන් වහන්සේ තුල අංග 10ක් තියෙනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණාට පස්සේ රහතන් වහන්සේට තව අංග දෙකක් පිටිනවා. සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා. දසහංගේහි සමන්නාගතෝ අරහති වුච්චති කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි. අංග 10කින් සමන්විතයි රහතන් වහන්සේ. සම්මා ඥාන, සම්මා විමුක්ති. විමුක්ති කියලා කියන්නේ අරහත් ඵලය. නිවන. ඒ යමා නිවන් රසින් යුක්තයි ගෞතම බුද්ධ ශාසනය. එහෙමනම් අපි හොඳට ශාසනය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕන. ගෞතම බුද්ධ ශාසනය අමා නිවන් රසින් යුක්තයි. එහෙනම් අපිට පහදින්න ඕන කාරණාවක්. 6 වෙනි කාරණේ ඒක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දැන් පහාරාද අසුරේන්ද්‍රය කියා හිටිය මහා සාගරයේ තියෙනවා කියලා වටිනා සම්පත් වස්තු සම්භාරයක් මුතු මැණික් රන් ප්‍රදී ඒ වගේම වෛදූර්ය මාණික්ක ඒ වගේම පద్මරාග මාණික්ක ඇති මහා වටිනා වස්තු තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ගෞතම බුද්ධ ශාසනයේ මහා වටිනා වස්තු තියෙනවා ඒ තමයි සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීරිය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔන්න ගෞතම බුද්ධ ශාසනය නැමැති සාගරයේ තුල තිබෙන වස්තු ඉතින් යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨාන දන්නේ නැත්නම් සතර සම්‍යප්පදාන වීරිය දන්නේ නැත්නම් සතර ඉද්ධිපාද දන්නේ නැත්නම් පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය ස්ථාංගික මාර්ගයේ දන්නේ නැත්නම් එයා ගෞතම බුද්ධ ශාසනයේ තියෙන වස්තු සම්භාරය ගැන කිසිම දැනීමක් නැති කෙනෙක්. එයා හිතන්නේ එතකොට මේ සාගරයේ වස්තුව දැකපු එක්කෙනා තමයි සාගරයට ආසා. ඒ වගේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන වස්තුව දැකපු එක්කෙනා තමයි ගෞතම බුද්ධ ශාසනයට ආසා. ඒ වස්තුව දැකලා නැත්නම් අන්නේ කිනා තමයි ලාභෙට ආගම විකුණන්නේ අන්න ශාසනයට පැහැදිච්ච නැති එක්කෙනා රස්සාවට ආගම විකුණනවා කසාදිට ආගම විකුණනවා ළමයි ඉස්කෝලේ දාගන්න ආගම විකුණනවා මේ જાති අය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි ශ්‍රාවක වීසියෙන් ඉන්න බුද්ධිර තන නොදුන්න හුදෙක් ජීවිකාවට ආගම අදහන පිරිසක් බවට පත් වෙන අය අන්නේ අයගෙන් තමයි අන්‍යාගමිකයන් පිරෙන්නේ දැන් අපි දන්නවා ලංකා වර්තමානයේ අන්‍යාගමිකයන්ගේ විශාල රැල්ලක් තියෙනවා මේ රැල්ලට අහුවෙන්නේ බුද්ධිමත් පිරිස නෙවෙයි බුද්ධිහීන ජනතාව බුද්ධිහීන වෙලා තියෙන්නේ අර වෙරළ අයිනේ ඉඳලා ඔය වතුරත් එක්ක සෙල්ලම් කර ඉන්න පිරිසක් වගේ සාගරයේ වටිනා වස්තුන් දැකපු අන්නේ පිරිස තමයි අහුවෙන්නේ ගෞතම බුද්ධ ශාසනයක අපි හොඳට අඳුන ගන්න ඕන ඊළඟ එක පින්වතුනි අපි දන්නවා මේ ලංකාවේ අපි ගෞතම බුද්ධ ශාසනය අඳුනගත්තේ නැත්නම් අපිට ලොකු පටලැවිලි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වර්තමානයේ සමහරු කියාගෙන යනවා භික්ෂු ශාසනය. භික්ෂුණී ශාසනය. එහෙම ඒවා නැහැ. භික්ෂු සංඝයා භික්ෂුණී සංඝයා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගෞතම බුද්ධ ශාසනය. එහෙම නැත්නම් භික්ෂුණී ශාසනය කියලා එකක් නැහැ. ශාසනය කියන එකේ තේරුම බුදුරජාණන් වහන්සේ අදහස් කළේ උන්වහන්සේ වදාළ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරවන වැඩපිළිවෙල. ඒක බුදුරජාණන් වහන්සේගේ නිසා ඒකට කියනවා බුද්ධ ශාසනය කියලා. ඉතින් අන්නේ බුද්ධ ශාසනයේ තුල තියෙනවා මහානීය වස්තු. එතකොට පින්වත්නි මේ වස්තු සම්පත්තිය ගැන අපි යම්කිසි අවබෝධයක් ඇති කරගත යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ අපට කිසිම අභිමානයක් නැති ධනාත්මක චින්තනයක් නැති නිකම්ම නිකං අවාසනාවන්ත පුද්ගලයෙකු බවට පත්වෙන්නයි අපි විශේෂයෙන් අභිමානවත් වෙන්නට ඕන අපට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සරණ යන්න පුළුවන් වීම ගැන ඉතින් අපි දන්නවා අපේ ඉතිහාසයේ තුල නොසිතුව විරු ආකාරයේ නීච තත්වයට පහත් තත්වයට ලාමක තත්වයට විශේෂයෙන්ම ලාංකික සිංහල බෞද්ධයා පත් වෙලා තියෙනවා. අපි දන්නවා අන්‍යාගමික මිත්‍යා දෘෂ්ටික ගිවල් වල මැද පෙරදිග රටවල වලට ගිහිල්ලා හැලිවලන් හොදන තත්ත්වයට පත් වුනේ මේ සිංහල බෞද්ධ ජනතාව. අභිමානයේ සම්පූර්ණයෙන්ම නැති වුණා. ඕනම දෙයක් පාවලා දෙන මට්ටමට පත් වුණා. මේක සිද්ධ වෙන්න සිදුවිය යුතු දෙයක් නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ නිසා ගෞතම බුද්ධ ශාසනයේ මනාකොට හඳුනාගෙන අභිමානවත් නැගී සිටින්ට නම් අපට මේ ගෞතම බුද්ධ ශාසනය තුල රැඳී සිටින්නට වරම් තිබෙන්න ඕන. ඉතින් විශාල වැරදීම් සිද්ධ වෙලා තියෙනවා අපි දන්නවා. මෛත්‍රී බුද්ධ ශාසනයට පිරිසව තල්ලු කරලා දානවා. මෛත්‍රී බුද්ධ ශාසනයේ බුදු වෙනකන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ පින්වතුනි මිනිස් සායස අවුරුදු 80,000ට නැග්ගහම. කාට දේ පිළිබඳ සහතිකයක් තියෙන්නේ? දැන් ඔබ දන්නවා ඇති අපේ බෞද්ධ රටේ යම් කෙනෙක් මරුණට පස්සේ පැන් වඩනවා. පැන් වඩනවා පින් අනුමෝදන් කිරීමට. පැන් වඩන්නේ කොහොමද? අර කෝප්පයක් තියෙනවා. ඒ කෝප්පෙට පැන් වක් කරනවා. ඒ කෝප්පේ තමයි හිස් භාජනය. මැරිච්ච එක්කිනා වගේ කියනවා හිස් භාජනය. අර වතුර පුරව වාජිනි වගේ කියන දැන් පින් දහම් කරපු අය. ඊට පස්සේ ඒකෙන් පෑන්වක් කරනවා. ලක් හිස් වාජිනි පිරිනවා වගේ කියනවා. එහෙමනම් මැරෙන එකට යා වතුරේ පිරිච්ච වාජිනියක් නෙවෙයිනේ. යා හිස් වාජිනියක් නේ. ඕන ඊට පස්සේ පෙරේත ගොට්ටක් තියෙනවා. ඉතින් මේ මේ මෛත්‍රි බුද්ධ ශාසනය මොන ගහන්නේ කොහොමද මේ මැරිච්ච එක මං පෙරේතෙකුත් වෙලාන්නේ. හිස් වාජිනියක් වෙලාන්නේ. අවුරුදු 80,000ක් මිනිස් ආයස එනකටයි මෛත්‍රී බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ. බලන්න එතකොට කොච්චර පරස්පර විරෝධී වැඩ පිළිවෙලද තියෙන්නේ කියලා. මේක තියෙන්න විදියක් නැහැ. ගෞතම බුද්ධ ශාසනය කියන්නේ එවැනි පරස්පර විරෝධී දේවල් තියෙන තැනක් නෙවෙයි. ගෞතම බුද්ධ ශාසනය අපි ඉගෙන ගත්තා. මේක පිටාම පිළිවෙලින් ක්‍රමානුකූලව ගැඹුරට යන එකක්. මේ නිසා යම් තැනක සතර සතිපට්ඨානය කතා කරන්නේ නැත්තම් සතර ඉරිදිපාද කතා කරන්නේ නැත්නම් සතර සම්‍යක් ප්‍රධාන වීරිය කතා කරන්නේ නැත්නම් පංචේන්ද්‍රිය පංචබල සප්තබොජ්ජංග ආර්ය ස්ථානික මාර්ගය කතා කරන්නේ නැත්නම් එතන ගෞතම බුද්ධ ශාසනයට ඉඩක් නැහැ. ගෞතම බුද්ධ ශාසනය ගැන එතන කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ වස්තු සම්භාරය ගැන කතාවක් නැහැ. පින්වතුනි සතර සතිපට්ඨානිය අපි විමසලා බලමු. සතර සතිපට්ඨානිය කියන්නේ සති සිහිය පිටවන කාරණා හතරක්. මේ සිහිය ගැන අපි චුට්ටක් කල්පනා කරලා බලමු. සිහිය කියලා කියන්නේ පින්වතුනි අපට ලැබිච්ච මහා වටිනා දෙයක්. සිහිය කියන්නේ කුසල විපාක. දැන් ඔබම හිතලා බලන්න ඔබේ සිහිය විකල් වුණොත් ඔබ කරන ඔක්කොම දේවල් ටික ඉවරයිනේ. ඔබේ රස්සාවත් ඉවරයි, කාලබිලත් ඉවරයි, ගෙවල් දරුවලුත් ඉවරයි. සිහිය විකල් වුණොත් ඔබේ ජීවිතේ වටිනාකම සම්පූර්ණයෙන්ම ඉවරයි. එහෙමනම් ඔබේ ජීවිත ප්‍රවත්ප සම්පූර්ණයෙන් රඳාපවතින දේ තමයි සිහිය. මෙන්න මේ සිහිය මරණාසන්නයේදී බොහෝ අයට අහිමි වෙනවා. ඔබ දැකලා ඇති මරණාසන්න උදවිය, සිහිය දිනු කරපු නැති උදවිය අන්තිමට සිහිය විකල් වෙලා දොඩව දොඩව ඉඳලා මෙරිලා යනවා. මේ අපරාධි මනුස්ස ජීවිතින් ප්‍රයෝජනෙ අරගෙන නැහැ. මිනිස් ජීවිතින් ප්‍රයෝජන ගන්න කැමති කෙනා සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. ඒ කියන්නේ සිහිය පිටවන්න ඕන. සිහිය පිටවන තැන් හතරක් බුදුරජාණන් වහන්සේ වදාළේ. කයගෙන සිහිය පිටවන්න කිව්වා. ආස්වාස ප්‍රස්වාස ගැන, කය ඉරියව් ගැන, ඊළඟට පට ව්‍යාපෝ තේජෝ වායු කිරි සතර මා ධාතුන්ින් හටගත්තු බවට කය බෙදලා බලන්න කිව්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශාරීරියේ කොටස් 32කින් යුක්තව තියෙන අසුබ කොටස් හැටියට බලන්න කියලා. මේ ඔක්කොම කායානුපස්සන. ඊළඟට උන්වහන්සේ වදාලා අපි විඳිනවා, අරමුණු විඳිනවා. ඒ කියන්නේ අපි දුකත් විඳිනවා, සපත් විඳිනවා, උපේක්ෂාවත් විඳිනවා. මේ විඳින්නේ මේ ඇසකනනාසයේ දිවකය මනස කියන ద్వාර 6 ඔස්සේ. මේ විඳින විඳීමට සිහිය පිටවා ගන්න කිව්වා. මුලාවින් නැතුව. මුදුවට සිහියෙන් බලන්න කිව්වා මේ විඳින්නකේ ස්වરૂපය මොකද්ද කියලා. අන්න ඒක වේදනානුපස්සන. අර කලින් කිව්වේ කායනුපස්සන. ඊළඟට අපේ සිතේ විවිධාකාර වෙනස්කම් ඇති වෙනවා. තරහ ඇති වෙනවා, ආසාව ඇති වෙනවා, බය ඇති වෙනවා, නොයෙක්ව ඇති වෙනවා. මේ හැම අවස්ථාවෙදිම හොඳට අවධානයෙන් ඉන්න කිව්වා තමන්ගේ සිත ගැන. අන්න සිහිය පිටවන්න කියා පුතෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ සිත ගැන අවධානයෙන් ඉඳලා ඒ සිත ඇතුළේ සකස් වුණා නම් යම්කිසි දෙයක් අන්න ඒක කොහොමද හැදුනේ කියලා ධර්මයට අනුකූල නුවණින් විමසා බලන්න. අන්න ඒක චිත්තානුපස්සන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා පංච නීවරණ. පංච නීවරණ කියලා කියන්නේ මේ මානසික දියුණුව අවුරන, මානසික දියුණුව දුර්වල කරන, මානසික දියුණුවට බාධා පමුණුවන දේවල්. ඒවා තමයි මේ ආශාව. ආශාවක් ඇති වුණාට පස්සේ හිත ඒකෙම දුවනවා. එහෙම නැත්නම් තරහ. තරහක් ඇති වුණාට පස්සේ හිත ඒකෙම දුවනවා. එහෙම නැත්නම් නිදිමත, අලස බව. ඒක ඇති වුණාට පස්සේ කිසියම් ප්‍රබෝධමත් යමක් කරන්න බෑ. එහෙම නැත්නම් සිතේ විසිරීම. එහෙම නැත්නම් සැකේ. පින්වතුනි මේ කරුණ වලින් අපට පැහැදිලිව පේනවා මේ හිතේ දියුණුවට බාධා කරන, හිතේ සතුට නැති කරන, අපිව බලවත් පීඩාවට පත් කරන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි නිදිමත අලස බව. මේ නිදිමත අලස බව හිතකට ඇතුළු වුණාට පස්සේ එයාට එක දිගට යමක් කරගන්න බෑ. කඩාගෙන වැටෙනවා. මේකත් අපේ දියුණුවට විශාල බාධාවක්. ඊළඟ එක තමයි ආවේගශීලී බව. මේ ආවේගශීලී බව ඇති වෙන හිතේ විසිරීමත් එක්ක. හිතේ විසිරීමත් එක්ක ආවේගශීලී බව ඇති වෙලා ඒකට ඉඩ දුන්නොත් අන්තිමට තමන්ගේ පාලනයෙන් මේක ගිලෙන්න පුළුවනි. අන්න ඒකට කියනවා සීවිකල් වෙනවා කියලා. අන්නේ තත්ත්වයට පත් වෙන්නේ මේ පංච නීවරණ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රාවකයා උදසීයෙන් ඉන්න ඕනි මේ නීවරණ ක්‍රියාකාරීත්වය පාලනය කරන්න හඳුනගන්න ඒව සකස් නොවන ආකාරයට හිත පවත්වන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධයන්ගේ යථා ස්වභාවය රූප කියලා කියන්නේ පින්වතුනි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. දැන් මේ ශරීරයේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයක්. ඒ වගේම වේදනා කියන්නේ විඳීමයි. විඳීම ඇති වෙන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය කියන්නේ ඇහැයි රූපය විඥානය එකතු වෙනවා. ඒක ස්පර්ශය. එතකොට තමයි ඇහෙන් රූප දැකලා විඳින්නේ. කනෙන් ශබ්දේ විඥානය එකතු වෙනවා. ඒක ස්පර්ශය. එතකොට තමයි කනෙන් ශබ්ද අහලා විඳින්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වුණාට පස්සේ තමයි ගඳ සුවඳ විඳින්නේ. දිවයි රසයි විඥානය එකතු වුණාට පස්සේ තමයි රස විඳින්නේ. කයයි පහසයි විඥානය එකතු වුණාට පස්සේ තමයි පහස විඳින්නේ. මනසයි අරමුණුයි විඥානය. ඒ කියන්නේ දැන් මනසට යම්කිසි අරමුණක් ඇති වුණාට පස්සේ ඒක මනසින් දැනගන්නවා. මනසයි අරමුණයි පින්වතුනි දෙකක්. එකක් නෙවෙයි. මනසයි අරමුණයි එකක් නම් මනසට යම්කිසි අරමුණක් ඇති වුණාට පස්සේ වෙනස් කරන්න බෑ අපිට. ඇයි එකයිනේ. ඒක දෙකක් නිසා අපිට පුළුවන් ඒ අරමුණ වෙනස් කරලා වෙන අරමුණක් හිතන්න පුළුවන්. එතකොට මනසයි අරමුණයි විඥානය කියන්නේ ඒක දැනගන්නවා. එතකොට තමයි විඳීමක් ඇති වෙන්නේ. එතකොට අන්න ඒ ගැන හොඳට තේරුම් ගන්න කියනවා. ඒ ස්පර්ශයෙන්ම අඳුනගන්නේ ඒ ස්පර්ශයෙන්ම චේතන ඇති කරගන්නේ. නාම රූප ක්‍රියාකාරීත්වයෙන් තමයි විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. දැන් විඥානය හටගන්නේ ආයතනක. එහි හටගන්නවා විඥානි, කණේ හටගන්නවා විඥානේ, නාසයේ හටගන්නවා විඥානේ, දිවේ හටගන්නවා විඥානේ, කයේ හටගන්නවා විඥානේ, මනසේ හටගන්නවා විඥානේ. විඥානය කියන්නේ පින්වතුනි දැනීම. මෙන්න මේ දැනීම ඒ විඥානයේ ක්‍රියාකාරීත්වයේ සම්පූර්ණම පවතින පංච උපාදානස්කන්ධය තුළ බලවත් ලෙස. අන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම ධම්මානුපස්සනා. එතකොට නීවරණ ගැන අවබෝධ කළා නීවරණ ප්‍රහාණය වෙන විදිහට කටයුතු කිරීම ධම්මානුපස්සනා. ඊළඟට ආයතන 6. ඇස කන නාසය දිවකය මන කියන ආයතන 6 ඔස්සේ පටිච්ච සමුප්පාදේ හැදෙන හැටි. දැන් ඇහෙන් රූපයක් බලනකොට පටිච්ච සමුප්පාදේ හැදිලා ඉවරයි. කණින් ශබ්දයක් අහනකොටත් තියෙන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ නුවණින් දැකීම ධම්මානුපස්සනා. ඊළඟට තියෙන්නේ බොජ්ජංග ධර්ම. බොජ්ජංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන අංග. බුදුරජාණන් වහන්සේ වදාළ අංග 7ක් සති ධම්මවිචේ විරේ පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා. මෙන්න මේ බොජ්ජංග ධර්ම ඇති කර ගැනීම මේ ධම්මානුපස්සනා. එතකොට පින්වතුනේ ජීවිතේ ආර්ය සත්‍ය අවබෝධය කර යනවා. මෙන්න මේකට උවමනයි කරුණු හතරක්. ඒකට කියන්නේ ඉරිදීපාද කියලා. අපේ ජීවිත බලවත් කරන, අපේ ජීවිත ප්‍රභාස්වර කරන, වාසනාවන්ත කරන කරුණු හතරක් තියෙනවා. මේ හතර සම්පූර්ණයිමයි ධනාත්මක චින්තනයටයි. අපේ රටේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල තියෙන ඍණාත්මක චින්තනයක් කියලා. ඔය චින්තනයක් කියලා. ඔන්නෙයි මිත්‍යා දෘෂ්ටියම තමයි මේ බෞද්ධයන්ට නැත්තර නැති වෙන්න යෙදিলা තියෙන්නේ. මොකද හේතුව බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැතුව නිකම්ම නිකං මාන්නෙන් දොඩෝගෙන යන පිරිසක් බවට පත් වෙලා සිටිනවාද බෞද්ධ ජනතාව. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හදාරන්නේ නිකං වාද කිරිල්ලක් විතරයි තියෙන්නේ. මෙන්න මේක නැති වෙලා ධනාත්මක චින්තනයකට එනවා මට පුළුවන් කියලා, කරන්න පුළුවන් කියලා. අන්නේ කරන්න පුළුවන් කියලා එන අදහසට එනකොට යාට බලවත් කැමැත්තක් ඇති වෙනවා සතර සතිපට්ඨාන හිත පිහිටුවා ගන්නට. අන්නේ ඒක ඡන්ද ඉද්ධිපාදේ. ඊළඟට බලවත් වීරියක් ඇති කරගන්නවා සතර සතිපට්ඨානේ සිහිය පිහිටුවා ගන්න. අන්නේ ඒක විරිය ඉද්ධිපාදේ. ඊළඟට බලවත් අධිෂ්ඨානයක් ඇති කරගන්නවා සතර සතිපට්ඨානේ සිහිය පිහිටුවා ගන්න. අන්නේ ඒක චිත්ත ඉද්ධිපාදේ. ඊළඟට බලවත් ලෙස තමන්ගේ විමර්ශන බුද්ධිය මෙහෙවනවා සතර සතිපට්ඨානේ සිහිය පිහිටුවා ගන්න. අන්න ඒක විමර්ශන ඉද්ධිපාද. මෙන්න මේ සතර ඉද්ධිපාද ධර්මයන් මේ බුද්ධ ශාසනයේ තියෙන මහානීය වස්තු. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සතර සම්‍යප්පදාන වීරිය. පින්තුනි අකුසලයක් ඇති වුණාට පස්සේ ඒ අකුසලෙ දුරු කරගන්න අපිට ඕන වෙනවා. ඒකට කැමැත්තක් ඕනේ. අකුසලෙ දුරු කරගන්න අන්න කැමැත්තකින් අපි දුරු කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් සමහර අකුසල් හට ගන්නවා, අපි ඒක වහම දුරු කරන්න ඕනේ. සමහර අකුසල් හට අරගෙන නැහැ අපි තාම. අන්න ඒක අපි දැනගෙන ඒව හට නොගන්න විදියට කටයුතු කරන්න ඕනේ. ඊළඟ කුසල් තියෙනවා. කුසල් තමයි අපතුල තියෙන සීලය. එතකොට අපි මේ සීලිය ආරක්ෂා කරගන්න ඕනේ, දියුණු කරගන්න ඕනේ. ඊළඟට කුසලයක් තමයි අපි දියුණු කරගන්න භාවනාවෙන් දියුණු කරගන්න සතිපට්ඨානයේ සිහිය පිළිවෙල දියුණු කරගන්න සමාධිය. මේක අපි රැකගෙන දියුණු කරන්න ඕනේ. ඒවා අපි අපේ තුල ඇති වෙලා නැහැ කියමු. අපේ සීලය සම්පූර්ණ වෙලා නැහැ. සමාධියේ නැහැ. ප්‍රඥාව නැහැ කියමු. දැන් මේ නූපන් කුසල් ඒවා. අපි නූපන් කුසල් උපදවා ගන්න වීරිය කරන්න ඕනේ. ඊළඟට උපන් කුසල් තියෙනවා. සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න වීරිය කරන්න ඕනේ. මෙන්න මේ වීරිය අපිට අවශ්‍යයි. දැන් අපි ඒකට කල්පනා නොකර පින්වතුනි අපි අපේ ජීවිතේ සාර්ථක කරගන්නේ අපි ඒක කල්පනා කරලා ජීවිතේ තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ වීරිය ඇති කරගෙන ඊළඟට පංච ඉන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි පඤ්ඤා. මේ ඉන්ද්‍රිය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයේ ඇතුලේ තියෙන අංගයක් වගේ එකක්. දැන් අපි දන්නවා මේ ශරීරයට සම්බන්ධ ප්‍රතිබද්ධ දෙයක් තමයි ඇස. ඒ නිසා ඇස ඉන්ද්‍රියක්. මේ ඇස තමාගේ ශරීරයට බැඳිලා තියෙනවා. අන්න ඒ වගේ තමයි සද්ධාව, ඒ වගේම වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ අංග තමාගේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙනවනම් තමන්ට ඒ ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඒව බලවත් වෙන අකුසල ධර්ම ප්‍රහාණය වෙනකොට පංච බල තියෙනවා. ඊළඟට බොජ්ජංග ධර්ම හත. ඒ ඔක්කම වර්ධනය වෙන්නේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය තුල. මෙන්න මේ මහා වටිනා වස්තු සම්භාරයේ පින්වතුනි අප තුල තියෙනවා. දැන් බලන්න අපේ රටේ තියෙන කොයිතරම් ඍණාත්මක චින්තනයක්ද බලන්න. අපි කොච්චර කල් දාලාද බලන්නේ ඒවා. ගෞතම බුද්ධ ශාසනය අතහැරලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න අපි කල් දාලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ ශාසනය තනි වචනයකට ඇතුල් කරන්න පුළුවන් කියලා. මේ ලෝකේ සියලුම සතුන්ගේ පාසටහන් එක සතෙකුගේ පාසටහනක් ඇතුළට දාන්න පුළුවන්. ඒ තමයි හස්තියාගේ පාසටහන ඇතුළට අර සියලු සතුන්ගේ පාසටහන් දාන්නට පුළුවන්. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කොට වදාළ සමස්ත ශ්‍රී සද්ධර්මයේම එක වචනයක් ඇතුළට දාන්න පුළුවන්. අන්නේ වචනේ තමයි අප්‍රමාදය. මේ අප්‍රමාදය ගැන මේ තරම් අගය කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමකගේ ධර්මයක් තියෙද්දි අපි කොහෙද මේ යන්නේ? නෑ නෑ මේ ධර්මයේ දකින්න ඕනේ නෑ කියනවා. කොටසක් කියනවා පිම්මදි කියලා. කොටසක් කියනවා පාරමී පුරන්න ඕනේ කියලා. මේ වගේ නොයේ කයි කතන්දර හදාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතුවෙන්න නුදී තියෙනවා. මේක තමයි මේ බුද්ධ ශාසනයට කරන හානිය. අන්න ඒ නිසා පින්වතුනි අපි මනාකොට අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කුත්‍තර ආශ්චර්යයයිද බලන්නේ. මේ වටිනා සත්‍තිස් බෝධිපාසක ධර්ම නම් වූ වස්තු සම්භාරයෙන් යුක්තයි. ඒක තමයි හත්වෙනි කාරණේ. අටවෙනි කාරණේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ පහරාද අසුරේන්ද්‍රය ප්‍රකාශ කළා මහා සාගරයේ ඉන්නවා කියලා විශේෂ සත්ව කොටස් තිමි තිමිංගල තිමර පිංගල නාග අසුර ගාන්ධර්ව ආදී. අන්න ඒ වගේ මේ ගෞතම බුද්ධ ශාසනයේ මහා බල සම්පන්න සත්ව කොටස් වලට ආවාස ගෘහයක්. මේ මහා බල සම්පන්න පිරිස තමයි ගෞතම බුද්ධ ශාසනය තුල සිටින සෝවාන් වෙච්ච කෙනා. සුවන් එබනත සුවන් ඵලේ දැන් අපි ගත්තොත් සද්ධානුසාරී ධම්මානුසාරී සෝතාපන්න වෙච්ච එක්කෙනා සකදාගාමි මාර්ගයේ ගමන් කරන එක්කෙනා සකදාගාමි ශ්‍රාවකයා අනාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා අනාගාමි ශ්‍රාවකයා අරහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා අරහත් ශ්‍රාවකයා මෙන්න මේ මාර්ගඵලලාභී ශ්‍රාවක පිරිස තමයි ගෞතම බුද්ධ ශාසනයේ සිටින සුවිශේෂ බල සම්පන්න පිරිස. මෙන්න මේක තමයි බුද්ධ ශාසනයේ තියෙන අටවෙනි ආශ්චර්ය අද්භූත කාරණාව. එහෙමනම් පින්වතුනි අපි ගොඩාක් සතුටටපත් වෙන්න ඕන. අපි මේ නිකම්ම නිකම්ම ශාසනයක නෙමෙයි ප්‍රතිඵල නැති වඳ බැහැපු කිසි ප්‍රයෝජනයකට ගන්න බැරි ශාසනයක නෙමෙයි අපි සිටින්නේ. මේක අකාලික ශාසනයක් පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාකාතයි මනාකොට දේශනා කොට වදාළ එකක්. මේ නිසා මතක තියාගන්න බුද්ධ ශාසනයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉලක්ක කරගෙන නැත්තම් යම් තැනක එතන බුද්ධ ශාසනය නැහැ. මොකද පැහැදිලිවම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ මේ බුද්ධ ශාසනය තමයි සෝවාන් පළවෙනි ශ්‍රමණය, සකදාගාමි දෙවෙනි ශ්‍රමණය, අනාගාමි තුන්වෙනි ශ්‍රමණය, අරහත් හතරවෙනි ශ්‍රමණය කියන මේ ශ්‍රමණයන් සිටින්නේ බුද්ධ ශාසනය තුල විතරයි. එහෙමනම් අපි මතක තියාගන්න ඕනේ අඳුන ගන්න ඕනේ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා. චතුරාරි සත්‍ය ධර්මයේ දකින වැඩපිළිවෙල තමයි බුද්ධ ශාසනය. වෙන කිසිම ආකාරයකින් බුද්ධ ශාසනය අර්ථ දක්වන්න බෑ. දැන් ඔබ දකින්න ති මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්ය අද්භූත කරුණු අට. ඉතින් ඔබට කොයිතරම් පැහැදීමක් ඇති කරගන්න පුළුවන්ද මේ ගෞතම බුද්ධ ශාසනයට පැමිණිච්ච ඔබ, ඔබේ හොඳට සීය තියෙන වෙලාවේ ඔය සීය දියුණු කරගත්තත් කාටද? ඔබටම නේක ලාභේ තියෙන්නේ. ඔබම නේක ප්‍රතිලාභ විඳින්නේ. ඒ නිසා ඒ සීය දියුණු කරගන්න ඔබ කල්පනා කරන්න ඕනේ. ඔබේ ජීවිතයට මේ ශාසනය ඇතුල් කරගන්න ඕනේ. ඔබ මේ ශාසනයට පැමිණිලා මේ ගෞතම බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතයයි එකට සම්බන්ධ කරලා දමන්න. ඔබට කවුරුවත් තියෙන්නේ නැහැ ඔබ සංසාරේ ගිහින් නරක තැනක උපන්නොත්. මේ ඔක්කොම ඉවරයි. කවුරුවත් තියෙන්නේ නැහැ පිහිට වෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි, තමාමයි තමාගේ පිළිසරණ. ධර්මයයි තමාගේ පිළිසරණ. තමා ධර්මයේ දීපයක් කරගෙන, ධර්මයේ දූපතක් කරගෙන, තමා තමාව දූපතක් කරගෙන වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා පින්වතුනි අපි කවුරුත් ඒක සිහි කළා. අපි කවුරුත් අදිෂ්ඨාන කරගන්නට ඕනේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළම අප සියලු දෙනා සීය දිනු කළා. සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාදේ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග දිනු කරගෙන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල අවබෝධ කරගෙන, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සාන්ත වූ නිවන අපි කවුරුත් අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානයක් ඇති කරගන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ත්‍රි සද්ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම මනසිකාරයේදී ඔබ රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් ඔබට වහවහ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද නිකිණිපුර පසළොස්වක පොහොදා ධර්මානුශාසනා ප්‍රවැත්තු දේශකයාණන් වහන්සේ පොල්ගහවෙල වඩුවාවේ මහමෙවුනාව භාවනාසපුවේ අනුශාසක පූජ්‍යපාද කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද නිකිණිපුර පසළොස්වක පොහොදා ඔබ සවන් දුන් එම ධර්මදේශනාව ගෞතම බුද්ධ ශාසනයේ සැලැස්ම පිළිබඳව විද්‍යානුකූල වූත් ආශ්චර්ය වූත් ඉගැන්වීම පිළිබඳවයි. දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කිරිපත්ගොඩ ඥානානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ. රාත්‍රී 7 සිට 8 දක්වා අද නිකිණිපුර පසළොස්වක පොහොදා ඔබ සවන් දුන් ධර්මදේශනාව ගෞතම බුද්ධ ශාසනයේ සැලැස්ම පිළිබඳව විද්‍යානුකූල වූත් ආශ්චර්ය වූත් ඉගැන්වීම පිළිබඳවයි. දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ. එම ධර්මදේශනාව ඇසුරින් ඔබට පැන නගින දහම් ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නට දැන් ධර්ම සාකච්ඡාවට අපි වියත් මඩුල්ල සූදානම් වෙනවා. මෙම සාකච්ඡාවට සහභාගී වෙනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ. දැන් ධර්ම සාකච්ඡාව මෙහෙවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය ආරිපාල පෙරේරා මහතාට අප ගෞරවයෙන් ආරාධනා කරනවා. ස්තුති චිත්‍රා කුමාරි කළුගෝවිල මහත්මියනි, අද නිකිණි පොය දවසේ වැදගත් ධර්ම දේශනාවකට අහුන්කම් දීලා ඔබ හැමදිනාම බලාපොරොත්තු සිටින්නේ ධර්ම සාකච්ඡාවකට සහභාගී වන්නට. මට මිනිත්තුවක ඔබේ වටිනා කාලයෙන් අවසර ලබා දෙන්න වැදගත් කාරණා දෙකක් ගැන මුලින් මතක් කළ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. එකක් තමයි අද වෙනකොට 3 මාසයක් වෙනවා අපේ රටේ විශාල විනාශයක් වෙලා ගංගොතුර නායාම් ආදීන් විශාල පිරිසක් මිය ගියා. අපි බෞද්ධ හැටියට මිය ගිය අයට පින් දීමේ 3 මාස පින්කම් කරන දවස් මේ සතිය. ඒ ගැන ඔබ කල්පනා කළා ඒ අයට පින් දෙන්න උලංකමත් වෙනවා නම් ඒකට උත්තර සහභාගී වන්නට. ඊට අමතරව එදා ඔබ උදව් කරලා පුදුමාකාර විදිහට මේ රටේ ජනතාවගේ කරුණාව ඒ කරදරයට පත්වෙච්ච ජනතාවට ලැබුණා. ඒ අය ඒ උදව්වෙන් සුවපත් වෙලාද? එහෙම නැත්නම් තවදුරටත් ඔබට යම් උදව්වක් කළ හැකිද? ඒ දුකට පත්වෙච්ච දරුවන්ගේ අධ්‍යාපනයට ඔබ කරපු උදව් වලින් ප්‍රයෝජනයක් ලැබිලා තිබෙනවද? අපි තවදුරටත් මොනවද කරන්න කියන එක ගැන කරුණාවෙන් ඔබ හිතන්න කියලා මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. දෙවෙනි කරුණ තමයි පසුගිය පින්කම් තුනේම පොය තුනේදීම අපි සාකච්ඡා තිබුණේ නැහැ. මේ කාලය තුල දහම් පොත්පත් කියවිලා අප යොතේවල තිබෙනවා. ඒවා ගැන සඳහනක් කරන්නට කියලා ප්‍රධාන වශයෙන් මේ පොත් තුනක් එවලා තියෙනවා අපිට. මොරගොල්ලේ සුමන යෝගී සාම්පාදයන් වහන්සේ ඇල්ල කන්දාරන්නේ සේනාසනයෙන් කැකන දුර ඒ ලිපිනේ මතක තියාගන්න. පොත්පත් වල නම් ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. සිහිය සහ නුවණ කියන ධර්ම පොත, ඒ වගේම ආනාපාන සති ධර්මදේශනය කියලා පොතක්, බුදුගුණ සටහන් කිරීමේ පින් පොත නමිති පොත් තුනක් ඒ ස්වාමීන් වහන්සේ අපිට දෙවලා තිබෙනවා. ඔබට තියෙන්නේ පැහැදිලිව ලිපිනේ ලියලා පුළුවන්කමක් තිබෙනවා නම් මුද්දර ටිකකුත් එක්ක ස්වාමීන් වහන්සේට යවන්න. ඒ පොත් දහම් පොත් රාශියක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙත්සිතක මහිමය කියලා හොඳ වටින පොතක් මෛත්‍රී භාවනාව ගැන, එම අරණ්‍ය සේනාසනයේම යටින මංගලීසි කියන ස්වාමීන් වහන්සේ අපට දෙවලා තිබෙනවා. ඉතාම හොඳයි කියවල යම් මෛත්‍රී භාවනාව ගැන අදහසක් දැනුමක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලාගේ දහම් පොත් බලන්ට කියවන්ට කැමති අය කරුණාකරලා ලියන්න. ඇල්ල කන්දාරන්නේ සේනාසනේ පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේට හෝ මංගලීසි ස්වාමීන් වහන්සේට ඇල්ල කන්දාරන්නේ සේනාසනේ කැකන දුක් මාතර. ඊළඟට මම නැවතත් ඔබට මතක් කරනවා අපි තවත් සාකච්ඡාව දැන් ආරම්භ කරමු. 68.12.2 කියන අපේ සුපුරුදු දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් ප්‍රශ්න අහන්න. එක කරුණක් මතක තියාගන්න, කෙටියෙන් ප්‍රශ්න අහන්න, ඔබේ නමත් අපට කියන්න. අපි මා හිතනවා දැනටම සූදානම්ෙන් සිටිනවා ප්‍රශ්න අහන්න අපේ ශ්‍රාවකයෝ. අපි උත්සාහ කරනවා අපේ ධර්මදේශක ගරු කටයුතු පූජ්‍යපාද කිරිබත්කොට ඥානানন্দ හිම්පාණන් වහන්සේ ලවා ඉතාම පැහැදිලිව පිරිසිදුව උන්වහන්සේ කරපු දේශනාව ඇසුරෙන් ධර්ම සාකච්ඡා පවත්වන්නට. මා කැමති මුලින්ම අපේ ප්‍රශ්නයක් අහලා බලාපොරොත්තු වෙන පිළිතුර ලබා ගන්න බලාපොරොත්තු වෙන අපේ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙන්න. ඉරසොරණයි ස්වාමීන් වහන්සේ අන්න කැමති මේ මගේ ප්‍රශ්නේ මේ ධර්ම සාකච්ඡාවටම අදාළ නැහැ. නමුත් මට මේ පුද්ගලික බලපෑම් කියන්නේ ඔබතුමාගේ නම කියන්න පුළුවන්ද? මම දීර්සූරිය කතා කරන්නේ කටුනායකින්. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය වතාවත් වගේ කරනවා. ඒ කියන්නේ ඒක පන්සල් වලත් පිරිසිදු කිරීම වගේ කරනවා. ඒ වගේම ගේ වල ගේ දොරත් පිරිසිදු කිරීම කරනවා. එතකොට අපිට මකුණු දැල් වගේ දේවල් අපි දකිනවා. ඒවා සමහරක් කඩන්න එනවා. නැත්නම් අපි මේ මකුණු සහ මේ මකුණු බිත්තර වගේ දේවල් දකිනවා. එතන අපි කොහොම කියන්නේ ශ්‍රද්ධාව දිනු කරන්නේ එතන ගැටලුවක් ඇතිවෙනවා නේද? ඒක කරන ඒ කියන්නේ මේ සත්වෙන්ගේ ජීවිත වලට හුඟක් හානියක් නොවන විදිහටත් පිරිසුදුකම ඒ කියන්නේ වතාවත් කෙරෙන විදිහට යම්කිසි වැඩපිළිවෙලක් යම්කිසි අදහසක් දෙන්න පුළුවන් නම් කොටඥා එනවා. ඒ වගේම මගේ තේින ප්‍රශ්නේ තියෙනවා හඳුනන. මම හිතන්නේ වීරසූරි මහත්මයා අපටත් අනුකම්පාකරනද ඔබතුමාට ඉතාම හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් මහවග්ගපාලී වැනි විනය ග්‍රන්ථ කියවීමෙන්. මකුළු දැල කඩන හැටි පවා පොඩි හාමුදුරන්ට උගන්වලා තියෙනවා. උඩ ඉඳලා පහළට මකුළු දැල කඩන්න. මේ මකුළුව බිමට වැටිලා අඬු කැඩෙන්නේ නැහැ. එතකොට බිමට බැහැලා ඇවිදලා ගිහිල්ලා ඒ සතා පණ බේරගනීවි කියලා. ඒ වගේ ඒ පිරිසුදු කිරීම සම්බන්ධ කාරණා ඉතා හොඳට විනය පිටකේ විස්තර කරලා තියෙනවා. මම හිතනවා ඔබතුමා මුලින්ම ප්‍රශ්නයක් අහපු නිසා මේ ස්වාමීන් වහන්සේගෙනුත් වචනයක් දෙකක් කෙටියෙන් මේ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරන්න. ඔව්, ඉතින් පිරිසුදු කිරීම සම්බන්ධයෙන් ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ඒ කාලෙත් එහෙමයි. ඉතින් මකුළු දැල් කැඩීමේ ක්‍රමයේ තමයි අර අපේ මහාචාර්යතුමා කියපු පිළිවෙලට උඩ ඉඳලා පහළට හිමීට පාත් කරලා මකුළු දැල කඩලා මකුළුවාට යන්න ඉඩ අරින්න ඕනේ. ඉතින් ඒ ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අසල පන්සලකින් මහාග්ගපාලි පුත අරගෙන වත්තක් කන්දකේ බලන්න. එතකොට විස්තර වශයෙන් දැනගන්න පුළුවන් වේවි. මම හිතනවා අපිට දිගට මේ මාතෘකාව අනුව නෙවෙයි මහත්මයා ප්‍රශ්නයක් අහපු නිසායි අපි මේ පිළිතුරු දුන්නේ. ඊළඟට මා කරුණාවෙන් ඔබෙන් ඉල්ලනවා බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්යමත් කාරණා ගැන අපේ හඳුරු පැයක් තිස්සේ කරුණු පැහැදිලි කිරීමක් කළා. ඒ සම්බන්ධ නොයෙක් දෙනාට නොයෙක් ගැටලු ඇති වෙන්න පුළුවන්, මතවාදයේ තුලින් මතුවෙන්න පුළුවන්. එහෙම ඔබට යම් ගැටලුවක් ඇති වුණා නම් කරුණාකරලා ඒ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න. නමුත් අපි දොස් කියනව නෙවෙයි, ඔබට තියෙන වෙන පුද්ගලික දහම් ගැටලුවක් මතු කළත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද වැඩි හිටියන් හැටියට අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා සමාජය අනුශාසකයන් හැටියට ඔබේ ගැටලු වලට පිළිතුරු දෙන්න හැම විටම සූදානම්ෙන් සිටින්නේ. මම හිතනවා අපි ඊළඟ ප්‍රශ්න කතරට අවස්ථාව ලබා දෙන්නම්. අර කලින් කිව්වා වගේ නම කියලා කරුණා කරලා කෙටියෙන් ප්‍රශ්නය අහන්න. ගරුතර ස්වාමීන් වහන්සේ, මම මේ ප්‍රශ්නේ ලගන්නේ මේ ඔබ වහන්සේගෙන්. ඔබ වහන්සේගේ ධර්මදේශනයේදී අසන්ට ලැබුණා අර ගංගාවල් හතරක් එකතු වෙලා එන ඒ යම් ගංගා නම් ගඟට වැටුනහම ඒ අර හතරෙන් ආපු ගංගාවල් වල ඒ වතුර තෝරගන්න බැරිය ඔක්කොම බුද්ධ ශාසනය වගේ ඒ ගංගාවේ වතුර ගංගා නම් ගඟේ වතුර එනවා කියලා. එතෙන්දී ඒ වගේම ඔබ වහන්සේ කියුණා මේ එතෙන්දී කුල ભેදයක් නැත අරේ මේ කියලා කරුණාකරලා මට විස්තර කරලා දෙන්න. එහෙමනම් ඇයි මේ බුද්ධ ශාසනයේ නිකාය ભેදයක් තියෙන්නේ අද වර්තමානයේ ඒ පන්සල් වල ස්වාමි වහන්සේලා අතර? ඔබතුමාගේ නමත් කරුණාකරලා කියනවා. මම වීරක්කොඩි අම්බලංගොඩෙන්. අම්බලංගොඩ වීරක්කොඩි මහත්මයා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය ඇහුවේ. මම හිතන්නේ මේ නිකාය ભેදය වගේ දේවල් කොයි තරම් දුරට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් කියවනාද කියන එක මහත්මයා තේරුම් ගත්තා දන්නේ. අපි ගැන කෙටියෙන් ඔබ වහන්සේගෙන් පිළිතුරක් මම බලන්න. ඔව්, ඉතින් බුද්ධ ශාසනය ගැන බැලුවහම බුදුරජාණන් වහන්සේ වදාලා ගංගා යමුනා අචිරවතී සරබූ මහි කියන පංචමා ගංගාවල් වල වතුර සාගරයට එකතු වුණාට පස්සේ සාගරය තුළ වෙන් වෙන් වශයෙන් ඒ වතුර නැහැ. සාගර ජලයේ බවට පත් වෙනවා. එහෙමනම් ඉතින් අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේව ශ්‍රී සද්ධර්මයේ ශ්‍රාවක සංග්‍රහය නම් අපට කුලවාදී මුල් කරගෙන භික්ෂූන් බෙදෙන්න විදියක් නැහැ. ප්‍රදේශවාදී පලා මුල් කරගෙන වංශ මුල් කරගෙන භික්ෂූන් බෙදෙන්න විදියක් නෙමෙයි. බෙදෙනවා නම් ඒක තේරුම තමයි බෙදෙන පිරිස බුද්ධ ශාසනය අඳුනන්නේ නැති පිරිසක්. ඉතින් මම හිතනවා දැන් නම් ඊට වඩා ගොඩක් වෙනස් සත්‍යක් අපේ රටේ තියෙන්නේ. ගොඩක් ස්වාමීන් වහන්සේලා නිකන් සාමූහිකව කටයුතු කරන බවක් පේනවා. හැබැයි ඉදිරියට මම හිතනවා අපි සියලු දෙනාම මේ නිකාය ભેදයට අයින් කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් හැරට එකතු වුණොත් තමයි වඩාත්ම අපේ ප්‍රායෝගික ජීවිතය තුළ බුද්ධ ශාසනය ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට කියන්න තියෙනවා. මම හිතනවා දිගට සාකච්ඡා කරන්න දහම් කරුණක් විතර නෑ මේ බුද්ධ ශාසනයේ නිබන්ධසේ මාතෘකාව. එනිසායි මහත්මයාගේ ප්‍රශ්නෙට ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන කියලා මම කල්පනා කරනවා. ඊළඟ ප්‍රශ්න කතරට අපි ආරාධනා කරන්නම්. අර වගේම නම කියලා කෙටියෙන් ප්‍රශ්නය අහන්න. අවසරයි ස්වාමින් වහන්සේ, මම දෙවිලින් ධර්මපාල කතා කරන්නේ. දැන් ධර්මදේශනාවේදී සාකච්ඡා වුණා ධනාත්මක චින්තනය පිළිබඳව අපි ධර්මයේ අනුව ඉදිරියට යා හැකි කියන එක. මෙතනදී අද සමාජ තත්ත්වයට ගලපලා මම කැමති වටිනා විදියට ප්‍රශ්නය යොමු කරන්න. ධනාත්මක චින්තකය මතම අපේ සෑම දෙයක්ම යැපෙන තත්ත්වය තුළ ඒ අපේ මමත්වය විශේෂයෙන්ම වැඩි වෙන තත්ත්වය තුලකොයි මේ සමාජය තුළ මේ ගැටලු බොහොමයක් මතුවලා තිබෙන්නේ. ඒ නිසාම අපගේ සාර ධර්ම, ගුණ ධර්ම කියන ඍණාත්මක අංශයකට ගමන් කරන තත්ත්වයකුත් තිබෙනවා. ඒ නිසායි අපේ සාර ධර්ම පිරීලා සමාජය මෙතරම් ස්වාභාවික මට්ටමින් පවා විනාශ වෙන තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. එහෙමනම් අපි ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ මේක කාලෝචිත ප්‍රශ්නයක්, කාලෝචිත ගැටලුවක්. මේ පිළිබඳව අපි සමාජයේ දැනුවත් වීමක් කරලා කොහොමද අපි ධනාත්මක චින්තනයත් සමගම අපි ඍණ තත්ත්වයට යන ඒ අපේ ගුණාත්මක ගුණ වගාව ධන තත්ත්වයට පත් කරගෙන අපි ධර්මානුකූලව අපි හැසිරෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් ඉතාමත්ම බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති අවස්ථාව ලබා දීම පිළිබඳව සම්ම දිනාටම පින්. ධර්මපාල මහත්මයා, ධනාත්මක ඍණාත්මක කියන චින්තන ධාරා ගැන ඔබතුමා මූලික ප්‍රශ්නයක් ඇසීම ගැන අපි සතුටු වෙනවා. පොදුවේ සමාජය කියන එක දිහා අපි බලන්න ඕනේ කොටසක් පිරිහිලා කොටසක් දිනු වෙලා ඉන්න අදහස වැඩි කොටසක් පිරිහිලා කියන හැඟීමෙන් නෙවෙයි කියන එකයි මගේ පුද්ගලික හැඟීම. පිරිහෙන අයත් ඉන්නවා, දිනු වෙන අයත් ඉන්නවා, ඒක තමයි සමාජයේ හැටි. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නෙට අදාළ වෙන පැත්තක් තියෙනවා. මේ මමත්වයේ වැඩි වෙලා සමාජ ගැටලු වැඩි වෙනවද ධනාත්මක චින්තනයෙන් කියන ගැටලුවයි මට නම් තේින්නේ මේ තුල තියෙන වැදගත් දේ. අපි සංඝාංශයට වංග ආරාධනා කරන කරුණ ටිකක් දැන් මම හිතනවා මෙතුමා මේ ධනාත්මක චින්තනය කියන වචනේ විග්‍රහ කරගෙන තියෙන විදිහ සම්පූර්ණ මදි කියලා. ධනය කියන අර්ථයෙන්ද? ඒක තමයි ඒ අර්ථයෙන් හිතලා තියෙන්නේ. ධනිය සිවීමේ ආකල්පයෙන් චින්තනය මෙහෙනවා වගේ එකක් තමයි ධනාත්මක චින්තනය කියලා අපි කියන්නේ. ඒ අදහසින් නෙමෙයි, පොසිටිව් තින්කින්. ඔව්, ඒ කියන්නේ මේ යමක් පිළිබඳව පසුබහින්නේ නැතුව යම්කිසි අදිෂ්ඨානශීලීව උද්‍යෝගයකින් ප්‍රබෝධමත්ව කටයුතු කරන්න පුළුවන් හැකියාවටයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි ඒක තියෙන්නේ. එතන මමත්වයේ ඉඩක් නැහැ. දැන් මමත්වයේ කියලා කියන්නේ ඊට වඩා පිරියුණු ස්වභාවයක්. දැන් මමත්වයේ කියලා කියන්නේ මමම ජීවත් වෙන්න ඕනි, මමම හැදෙන්න ඕනි, අනිත් අයට මොනෝ විනාශයක් වුණත් කමක් නැහැ කියලා හිතන්නේ. ඒක ඇති ඍණාත්මක චින්තනයට. ඒක ධනාත්මක චින්තනයක් නෙමෙයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ඍණාත්මක චින්තනයේ තුල තියෙන ඉරිසියාව ගොඩ නැගෙනවා. ඒ කියන්නේ Tamante බෑ අනිත් එක්කනට පුළුවන්. එතකොට ඉරිසියාව ගොඩ නැගෙන ඒ දිහා බලනකොට මුදිතාව ගොඩ නැගෙන්නේ නැහැ. මුදිතාව කියන්නේ අනිත් එක්කනට පුළුවන් එක්කන දිහා බලලා සතුට වෙන එක. දිනු වෙන්න පුළුවන් එක්කන දිහා බලලා සතුට වෙන එක. අනුන්ගේ සැපේදී සතුට වෙනවා ඒක දිහා බලලා. මේක ධනාත්මක චින්තනය. ඒ නිසා අපි මේක හොඳට අඳුන ගන්න ඕනේ. මේ ධන කියන වචනේ තේරුම සල්ලි කියන එක නෙමෙයි. ධන කියන වචනේ තේරුම ගුණාත්මක සංවර්ධනයක් පිණිස එයාගේ චින්තනය පසුගාමි නොවෙන්න දිනු කරන්න පුළුවන්කම. ඉතින් ඒකට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තරම් උපකාර වෙන දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නියම විදිහට පුරුදු කළොත් අටලෝ දහමට කම්පා වෙන්නේ නැති අදිෂ්ඨානාත්මක ජීවිතය ගෙනියන්න පුළුවන්, ගුණධර්ම රකින්න තෘප්තිමත් සතුටුදායක සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්. අන්න එහෙම කෙනාට පසුගාමි චින්තනයක් ඇති වෙන්නේ නැහැ. ඍණාත්මක චින්තනයක් ඇති වෙන්නේ නැහැ. ඍණාත්මක චින්තනය තමයි හරියයිද වරදීද මේකට මොකද කරන්න ඕනේ කියලා අර නිකන් යාජකයෝ බවට පත් වෙනවා ඍණාත්මක චින්තනය තුළින් ඉල්ලන ජීවිත හැදෙනවා. මේක ඉල්ලන ජීවිත නෙමෙයි හැදෙන්නේ අවබෝධයෙන් නැගිටින ජීවිතය. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ධනාත්මක චින්තනය තියෙනවා කියලා කිව්වේ ඒකයි. මෛත්‍රීකාම ප්‍රමාණවත් අපේ සවිඥාන්සේ කර්ම විග්‍රහ කිරීම අපි ඊළඟ අපේ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙමු. මම දීතරයන් අමරපාල පෙරේරා. ගෞරවනීය ස්වාමීන්වහන්සේ ඇතුළු විද්වත් මණ්ඩලුන් තෙරුවන් සරණයි. අපේ ස්වාමීන්වහන්සේගේ ධර්මදේශනාවේදී පහරාද රජතුමාගේ 7 වෙනි පැනේට බුදුරජාන් වහන්සේ දුන්න පිළිතුර නැවතරක් මට තේරුම් කර දෙන්න ලෙස ඉතා ගෞරවණීය ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. ආචාර්ය කාරණා 8ක් නෙමෙයි සූත්‍රය විස්තර වෙන්නේ. එහෙනම් 7 වෙනි කාරණාව මේ මහත්යන්ට තව පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න. හැමදාම ප්‍රශ්න අහන මහත්මයෙක් අපේ. ඒ 7 වෙනි කරුණ තමයි පින්වත් මහත්මයා මේ පහරාද අසුරේන්ද්‍රයා බොහොම සාගරයට ඇලුම් කළායි සාගරයේ තියෙන රන් රිදී මුතු මැණික් ආදී නොයෙක් වස්තුව කෙරෙහි තියෙන ප්‍රසාදය. ඒ වගේ බුද්ධ ශාසනයේ තියෙන වස්තු බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා වස්තු හැරිට පෙන්වුවේ 37 බෝධිපාක්ෂික ධර්ම. 37 බෝධිපාක්ෂික ධර්ම තමයි සතිපට්ඨාන 4යි. ඊළඟට 이르දිපාද 4යි. ඊළඟට සම්‍යප්ප්‍රධාන වීරි 4යි. එතකොට එතන 12යි. පංච ඉන්ද්‍රිය එතන 5යි. පංච බල ධර්ම එතන 5යි. එතකොට 10යි. 10 12 22යි. ඊළඟට බොජ්ජංග ධර්ම 7යි. එතකොට 22 7 29යි. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ග 29යි 8යි 37යි. මෙන්න මේ 37 සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්ට උපකාර වන ධර්ම කරුණු. සාර ධර්ම උපකාරණ උතුම් ගුණාංග 37 තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන මහණීය වටිනා වස්තු. ඉතින් එහෙමනම් අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ ගිහින් ශ්‍රාවක සංඝ පිරිස සරණ ගිහින් ශ්‍රාවකයේ බවට පත් වෙලා ඉන්න අපිට මේ ගෞතම බුද්ධ ශාසනය කිරී පහදින්ට නම් ඒ බුද්ධ ශාසනය කිරී ගැඹුරින් අවබෝධ කරන්ට නම් වඩවඩා සිටේ පැහැදීමක් ඇති කර ගන්නට නම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන හොඳට ඉගෙනගෙන ඒ ධර්ම තමන්ගේ ජීවිතයට ටික පුරුදු කර ගන්නට තමන් කැමති වෙන්න ඕන. අන්න එතකොට තමන්ට පුළුවන් වෙනවා මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යවත් වූ 7 වෙනි කරුණ ගැන තමන්ට අවබෝධයක් ලබා ගන්න. සයිනන් සාසරයි තව ඒ වගේම තිරණේ අපේ සප්තවිධ රත්න ගැන කතා කරපු තැනත් මේ බාහිර රත්න නෙවෙයි සද්ධා ධනං සීල ධනං වැනි ධනයි කියලා ආර්ය ධනය ගැන කතා කළේ ගුණධර්ම ගැන. එහෙමනම් අපි සමුද්‍රයේ අනෙකුත් බාහිර රත්න තියෙනවා වගේ බෞද්ධයාට තියෙන ප්‍රගුණ කරන්න ගුණධර්ම නැමැති රත්න. ඒකයි මේ 7 වෙනි කාරණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අපිට පැහැදිලි පේනවා උන්වහන්සේගේ චින්තනයේ තුල උන්වහන්සේ සාමාන්‍ය ලෝකයා අගය කරන දේවල් වලට වඩා උන්වහන්සේ පෙන්වා දුන්න අගය කළ යුතු නියමදේ නිවැරදිදේ. ඒ නිසා ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මම හිතනවා අමරපාල මහත්මයාගේ ප්‍රශ්නෙට හොඳ පිළිතුරක් ලැබුණා කියලා. අපි ඊළඟ අපේ අසන්නට අවස්ථාව ලබා දෙන්නම්. නම කියලා ප්‍රශ්නය අහන්න. මගේ නම නිහාල් පෙරේරා. මොරුපේ නම් කතා කරන්නේ. කර්ණාකලා ඔබතුමාගේ රේඩියෝ එකේ ශබ්ද පොඩ්ඩක් අඩු කරලා කතා කරන්න. මගේ අත්තරම ගාන සාකච්ඡාවෙන් පිට ප්‍රශ්න මට අහන්න ඉදලා තින්නේ මොකද අපේද පොඩ්ඩමක් කියන බොහෝම ධර්මයට ලැබී උදේනරයන්ම බණහනවා පන්සිල් ගන්නවා ඒ අතින් බොහොම හොඳයි. නමුත් මේ මස් මාංශ පරිභෝජනය කරේ ටිකක් ප්‍රේතය දක්වනවා. ස්වාමීන් වහන්සේ අපි කොහොමද ඒකෙන් ඒව ටිකක් පොඩ්ඩක් මැච් කරගන්නේ? ලොකු ප්‍රශ්නයක් මට ඒක. මම හිතනවා මේ මහත්මයාගේ ළමයි ගැන වෙන්න ඕනේ මේ කතාව. ඉතින් එහෙම එක එක්කෙනාගේ රස තෘෂ්ණාව පිළිබඳව ලැබිච්ච අත්දැකීම් මනුව ගොඩ නැගිච්ච දේවල් තියෙන්නේ. සමහර කෙනෙකුට මස් මාංශ ගඳයි කිසිසේත් කවන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් ගැන ඔබ වහන්සේ කෙටින් යම් කිසි අදහසක්. මම කියන්නේ ඉතින් ඒකෙදි චූටි දරුවට ටික ටික ඉතින් පුරුදු කරන්න මේ එළවලුලින් ගන්න ආහාරය එයාට ඒ රසවත් විදිහට හරි ගස්සලා දුන්නා නම් සමහරට මේ රසයේ වෙනසක් නිසා වෙනදට පොඩි එකනා එහෙම කරන්නේ. සමහරට එළවලුලින් ඔය සෝයා වලින් වගේ තියෙනවා දැන් ඒ රසයේ ඉන්න ආහාර වර්ග හදලා ඒවට පුරුදු කරන්න මම හිතනවා ඕක හරියයි කියලා. ඉතින් ඒ චූටි පුතාට ඒ ගැන කියලා දෙන්නකට නිකම් මේ පුතාගේ ඒ ආසාව විනාශ වෙලා යයි. ඒ අනිත් දෙයක් නේ. ඒකත් එහෙම අපි හැමෝටම පොඩි අයට තව කරන වැඩක් තමයි අපි සාමාන්‍යයෙන් සතුන්ට ආදරය කරන්න පුරුදු කිරීම. එතකොට මේ සතුන්ට ආදරය කරන්න පුරුදු වීම තුළින් දැන් මාළුවෙක් දැකලා සතුටු වෙලා ඒ මාළුවගේ හැසිරීම පෙට්ටියක ඉන්න මාළු වෙක්ුණත් ඒ මාළුවට ආදරයක් වගේ හැඟීමක් ඇති වුණාට පස්සේ ළමයාට හිතෙන්නේ නැහැ මෙහෙම අනුභව කරන්න. ඔව් නැත්තම් දැන් මේකෙදි සත්ත්ව කරුණාව අපි ඇති කර නොගත්තොත් අන්න දැන් අපි දන්නවා අන්‍යාගමික ආක්‍රමණ දැන් රට පුරා යනවා. මේ පුරුදු කරනවා දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා සමහර විට මේ රාජ්‍ය අනුග්‍රහයෙන් පවා මේ සත්ත්ව පාලනය කළ ගෙවල්වල සත්තු මරාගෙන කන්න අනුබල දෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා අපි කොච්චර දුරට මේ බෞද්ධ ආගම කොහොමද අපි ගොඩනගන්නේ කියන එක. ඒ නිසා නෝ නැතුව අපි කල්පනා කරලා කටයුතු කරන්න ඕනේ. අයිමයි. මම හිතන්නේ මේක හුඟක් කතා කළ යුතු ප්‍රශ්නයක්. මොකද මාංශ භක්ෂණයේ නොඑක් පැති තියෙනවා. නමුත් අපි මේ වෙලාවේ අපේ ධර්ම දේශනාවට සම්බන්ධ ප්‍රශ්න වලට වැඩි තැන දෙමු. තවත් අපි අසන්න එක් අවස්ථාවක් ඉල්ලනවා. කරුණාකරලා නම කියලා ප්‍රශ්න අහන්න. මම බර්ටි අලහත්තරම කියලා මොරටෙන් කතා කරන්නේ. මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයට අද වෙනි උතුම් ප්‍රයෝජනයක පූජ්‍යපාද කිරිබත්ගුණ ඥානানন্দ ස්තුරෙන් වහන්සේගේ වටිනාම ධර්ම දේශනාවක් අප වෙත ඇසීමට සැලැස්වීම ගැන. ඇත්ත වශයෙන්ම මම මීට මාසයකට පමණදී ගුවන්විදුලි සංස්ථාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා පූජ්‍යපාද කිරිබත්ගුණ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අපිට ගුවන්විදුලි සංස්ථාවෙන් ඇසීමට සැලැස්වන්න කියලා. මම අද ඉතාමත්ම සන්තෝෂ වෙනවා අද වෙනි උතුම් ප්‍රයෝජනයක ඔබතුමාට ප්‍රසාදයක් පමණයි දෙවිලා තියෙන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි 얘ගෙන සතුටු වෙනවා. ධර්මදේශනා හොඳින් තේරුම් ගිය බවයි එකෙන් පේන්නේ. ඉතින් මේ අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ධර්මදේශනාව මාතෘකා කරගෙන කරුණ විග්‍රහ කිරීමෙන් අපේක්ෂා කළේ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? ඒ බුද්ධ ශාසනයත් අපත් බෞද්ධයෝ හැටියට අපත් අතර මොන විදිය අවබෝධයකින් ක්‍රියා කළ යුතුද කියන අලුතින් හිතන් අවස්ථාවක් ලබා දීමෙන් වහන්සේ කලේ. ඒ නිසා මම හිතනවා මේ පහරාද සූත්‍රය ඉතාම විශේෂයෙන්ම මේ අපේ පින්වත් ශ්‍රාවක පිරිස් කල්පනා කරන්නට ඕන. තමන් ශ්‍රවණය කරපු ධර්මයේ ගැන දැන් අපිට වෙලා තියෙන එක දැන් බණක් අහනවා. ඇහුවට පස්සේ අහපු බණ මතක නැහැ. ඊට පස්සේ ඔළුවේ තියෙන වෙලින් එකක් වෙන කල්පනාවකින් ඉඳලා කතා කරනවා. ඒක නෙමෙයි ඕනේ. දැන් අපි දන්නවා මේ ධර්මයේ කියන හැටියට ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න කෙනෙකුට නම් ඉතින් මේ වටිනා අවස්ථාවල් ගොඩාක් මුන්න ගහනවා. ඉතින් ඒ නිසා මේ අපි එහෙම ධර්මය අවබෝධ කරන්ටම හිතාගෙන ඕනෑකමකින් බණ අහනවා නම් වැඩිපුර තේරෙනවා, වැඩිපුර අවබෝධ වෙනවා. ඒකෙන් ප්‍රයෝජනක් තමයි. මම හිතන්නේ මේ අලහ පෙරුම් මහත්තයා බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මය අහපු කෙනෙක්. අයමයි. ඒකයි ප්‍රසත්ත නැතුනේ. අපි ඊළඟ අපේ ප්‍රශ්න අහන්න බලාපොරොත්තු වෙන අපේ ශ්‍රාවකයාට අවස්ථාවක් ලබා දෙන්න. කරුණාකරලා නම කියලා ප්‍රශ්න අහන්න. දුරකථනය ක්‍රියා විරහිත වෙච්ච බවක් පේනවා. ඉතින් ඔහොම තමයි කාර්මික භාණ්ඩවල පැවැත්ම. කොහොම නමුත් අපි නැවතත් අපේ අර රාගච්ඡාවේ ඒ කරපු කතාවටම යමු. බුද්ධ ශාසනයේ ස්වභාවය ගැන, අසිරිමත් බව ගැන, ක්‍රමානුකූල බව ගැන, ක්‍රමවත්ව අවබෝධ කරගෙන ගැඹුරට යා හැකි බව ගැන, බුද්ධ ශාසනය කෙනෙකුට අප තුල නොපැහැදිලි බවක් තිබුණා නම්, ඒ නොපැහැදිලි බව ඉවත් කිරීමට, බියක් තිබුණා නම් බිය ඉවත් කිරීමට ඊටම අදාළ දේශනයක් තමයි පහරාද සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේමයි අපේ බුදුහන්තුරෝ නොඑක් තැන්වලදී මේ සූත්‍රයේ විතරක් නෙවෙයි වික්ෂුණාචලගේ විනය සම්බන්ධ කරන අපේ ධර්මදේශනාවට සන්නහසේ ඒ කරුණ ගත්තා. නොයෙක් විට වික්ෂුණාචලිට මේ කරුණ පෙන්නලා උනන්දුවක් ඇති කළා. ක්‍රමවත් බුද්ධ ශාසනය නිවැරදිව තේරුම් අරගෙන කටයුතු කරන්න. අපේ ශ්‍රාවකෙක් අවස්ථාවක් කියලා අපේ කරුණාකරලා ඔබට අවස්ථාව ලබා දෙනවා ප්‍රශ්නය අහන්න. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය තමයි මේ දැන් අපි ධර්මය අනුව භාවනා යෝගීව මේ යම්කිසි අරමුණක් ඇතුව යනකොට දැන් අපි දැනගන්නේ අපි අවබෝධ කරගන්නේ කොහොමද මේ මාර්ගඵලයක්ද ධ්‍යාන තත්වයක්ද මේක මොකද්ද කියලා අපිට අවබෝධ වුණාද කියලා අපිම තේරුම් ගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ මා හිතනවා අපේ හන්දරන්ට ඒක පැහැදිලි කරන්න පුළුවන් ලේසියෙන්ම භාවනා කරන කෙනෙක් හැටියට භාවනා උගන්නන කෙනෙක් හැටියට එක් එක් පුද්ගලයාට මේ ඇති වෙන තත්ත්වයන් ගැන කොහොමද ඒවායේ පැහැදිලි කිරීම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මම විශේෂයෙන් මේ පින්වත් මහත්මයාට කියන්න කැමතියි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුකූල චින්තනයක් මෙහෙවන්නේ නැතුව යම් යම් අනවබෝධයෙන් පටන් ගන්න භාවනා තුලින් මාර්ගඵල බලාපොරොත්තු වෙන්න එපා ඊළඟ එක තමයි සමාධිය කියන්නේ මොකක්ද ධ්‍යාන කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නැතුව සමාධි ධ්‍යාන වඩා ගන්න කල්පනා කරන්න එපා. මොකද හේතුව මේ ලෝකේ විභාගයකට පවා ළමෙක් ඒ විෂයට මුහුණ දෙන්නේ ඒ විෂය පිළිබඳ අධ්‍යයනයක් කළා. ඒ අධ්‍යයනයකින් තුරේ ඒ විෂයට ලියන්න කිව්වොත් ඒ අමාරු වෙනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ප්‍රතිපත්ති ශාසනය තුළ තියෙන පරියාප්තියක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා සමාධියක් ලබන්න උවමනා කරන ක්‍රමය විදර්ශනා ඇති කරන්න උවමනා කරන ක්‍රමය. ඉතින් අපි හිතාගෙන ඉන්නේ සමහර විට මේ භාවනා කිරීම අපි නිකම්ම කරගෙන යද්දී ඉවේ ධර්ම ආબોධ වෙනවා කියලා. ඒකට හේතුව තමයි සමහර විට බොහෝ භාවනා ගුරුවරු ධර්මයේ සම්බන්ධයෙන් පරිණත දැනුමක් නැතුව මේ කටයුත්ත කිරීම. ඒ නිසා විශේෂයෙන් මම මේකදී එතුමාට මේක පැහැදිලි කරලා දෙන්න කැමතියි සමාධියෙන් කරන්නේ සිත සංසිඳවන එක. දැන් ඔබ ආනාපාන සතිය හෝ අසුබ භාවනාව හෝ මෛත්‍රී භාවනාව හෝ කරගෙන යද්දී ඔබේ සිත සංසිඳිලා ඔබට පහසුවෙන් ඒ අරමුණේ ඔබේ හිත රැඳෙන ගතියක් තියෙනවා නම් ඔබ තේරුම් ගන්න ඔබේ හිත ඒකඟ වෙන බව. ඊළඟට ඔබට පුළුවන් වෙනවා නම් මේ ආනාපාන සතිය තුළ ඒ විදිහ එහෙම නැත්නම් මේ මෛත්‍රී භාවනාව තුළ එහෙම නැත්නම් මේ අසුබ භාවනාව තුළ බාහිර බාධාවකින් තුරු එහෙම කරගෙන යන්න. එතකොට ඔබේ හිතට කයට පහසුවක් දැනීමෙන් පහසුවක් දැනෙමින් ඔබට පුළුවන් මේ අරමුණේ හිත රඳවා ගන්න. එතකොට ඔබ තේරුම් ගන්නුනේ අරමුණේ හිත රඳින බව. එතකොට මේක බොහෝ වේලාවක් රඳවා ගන්න පුළුවන් වෙනකොට ඔබට තේරෙනවා හිතට විශේෂ සුවපත් භාවයක් දැනෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඔබේ හිතේ සමාධිය වැඩෙන බව. බාහිර අරමුණු වලින් තොරව හිත පවත්වන්න පුළුවන් බව. එතන මේ විදිහට ඔබ සමාධිය දිගින් දිගට දිනු කරගෙන යනකොට ඔබට පුළුවන් ඒකෙදි බොහෝ වේලාවක් පවත්වන්න පුළුවන් ආකාරයට පළවෙනි ධ්‍යානය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එවගේ මේක හොඳට පොරොදු කරොත් ඊළඟටත් ඔබේ සමාධිය තව දිනු කරගන්න පුළුවන්. විදර්ශනා භාවනාවේදී විශේෂයෙන්ම මම මේක කියන්න කැමති ලංකාවේ විදර්ශනා වඩන පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විදර්ශනාව සමාධිය තුලින් කරන්නේ විදර්ශනාවට උමනා කරන විදියට හිත සකස් කරන එක. විදර්ශනාව තුල තියෙන්න ඕනේ යාට පටිච්ච සමුප්පාදය ගැන අවබෝධයක්, පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයක්, ඒ වගේම සතර මහා ධාතු ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය මුල් කරගෙන තමයි එයා අනිත්‍ය සංඥා වඩන්න තියෙන්නේ. ඒ කියන්නේ අනිත්‍ය ගැන ජීවිතේ මේ වෙනස් වෙන යථාර්ථය අපි දකින්න නම් ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. ඒ කියන්නේ ඇහැ තුලින් පටිච්චසමුප්පාදේ හැදෙන ආකාරය. කනින් ශබ්දයක් අහනකොට පටිච්චසමුප්පාදේ හැදෙන ආකාරය. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නකොට පටිච්චසමුප්පාදේ හැදෙන ආකාරය. දිවෙන් රස දැනගන්නකොට පටිච්චසමුප්පාදේ හැදෙන ආකාරය. කයින් පහස දැනගන්නකොට පටිච්චසමුප්පාදේ හැදෙන ආකාරය. හිතට අරමුණක් ආවට පස්සේ ඒක හිතින් ඒක ස්පර්ශයක් ඔස්සේ දිගින් දිගට යනකොට පටිච්චසමුප්පාදේ හදන ආකාරය දැනගන්න නම් අනිත්‍ය දකින්න තියෙන ඒ තුලමයි. ඒ කියන්නේ අනිත්‍ය හේතු නිසා හටගන්නදී ඒ අනිත්‍ය හේතු වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා. ඉතින් මේ යථාර්ථයේ දකින්න විදියට ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. ඒක භාවනාවකින් ඉබේ ඇති වෙනව නෙමෙයි. ඒකට ධර්ම ශ්‍රවණයෙන් ඇති කරගත්තු අවබෝධයක් අවශ්‍යයි. ඒ නිසා ඒ නැසින් ඒ එහෙම තිබෙනවා නම් ඔබට සැක ඇති වෙන්නේ. ඔබ යථාභූත ඥානය කරගන්නකට සැක ඇති වෙන්නේ. ඒක අදිෂ්ඨානින් ගන්න කල්පනා කරන්න එපා. ඒක අවබෝධයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ඥානාති පස්සති කියලා. දැනගන්නවා, දැකගන්නවා. දැනගන්න දැකගන්න නම් ධර්මයේ පිළිබඳ දැනුමක් ඇතුව කරන්න කියලා මම ඉතාමත්ම කරුණාවෙන් එතුමාට මතක් කරන්න කැමතියි. මා හිතන සයනසී තම පැහැදිලි දීර්ඝ විස්තරයක් ඔබ වහන්සේගෙන් අවසර ලැබුණා. තව මේ වගේ ප්‍රශ්න ගැටලු තිබිච්ච අයටත් ඒ පොදුවේ හැම දිනෙකට මේ පිළිතුරෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා මා බලාපොරොත්තු වෙනවා. අපි ගොක් වෙලා ඉඳලා ප්‍රශ්නයක් අහන්න කෙනෙක් බලාපොරොත්තු ඉන්න අවස්ථාව ලබා දෙන්නම්. නම කියලා ප්‍රශ්නේ අහන්න. ස්වාමීනාත මම මාදම් පෙදියනත් නිස්සංක මහත්මයා වික්ෂ සංඝ සහ ළඟට සංඝ වික්ෂු සංඝ ආසේක වශයෙන් මේ වික්ෂු සංඝයා අතර නොයෙකුත් ප්‍රභේද දක්වලා දෙනවා. ඒවා අපිට අහන්න ලැබෙනවා. සෑම භික්ෂුවක්ම පැවිද්දෙක් වන අතර සංඝයාන ප්‍රවේශ තුළ ගිහි පැවිදි දෙපිරිසම වැඩ සිටිනවා. මෙන්න මේ ගුණාංග පිළිබඳ කරුණා කළ අපිට පැහැදිලි කිරීමක් කරන්න. මම හිතනවා මේ මහත්මයාගේ ප්‍රශ්නේ දිගට සාකච්ඡා කරන්න තරම් පුළුල් වචන විග්‍රහ සහිත ප්‍රශ්නයක්. මේක කෙටියෙන් ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී පැහැදිලි කළා. නමුත් එතන ආර්ය සංඝ කියන වචනේ මහත්යාර සියලු දෙනාම එක්ක අහුනාම වැටෙන තත්ත්වයක් ගැන කිව්වා. මේ සම්බන්ධයෙන් කොහොමද නොදන්නා මේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන්න බැරි වෙච්ච කෙනෙක්ම හිටියොත් ඒ ඇත්තන්ට මේ සංඝ විස්තරේ කොහොමද ඉදිරිපත් කරන්නේ? විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අපි සිව්වණක් පිරිස ඉන්නවා. සිව්වණක් පිරිස තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ භික්ෂු භික්ෂුණී උපාසිකා උපාසිකා පිරිසෙන් අග්‍ර තැන ගිලා සලකන්නේ භික්ෂු සංඝයා. දැන් භික්ෂු සංඝයා ඊළඟට භික්ෂුණී සංඝයා ඊළඟට උපාසක උපාසිකාවරු. ඉතින් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මේ මූලික බුද්ධ දේශනාවල් බලනකොට පැහැදිලිව පේනවා සරණ යනකට ඉතින් ඒ සරණ යන පිරිස කියන්නේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මම සරණ යමි ධම්මංච භික්ඛු සංඝංච කියලා. එතකොට ඒක පැහැදිලිව පේනවා ධර්මයයි ඊළඟට භික්ෂු සංඝයා සරණ යනවා කියලා ඒක තියෙනවා. එතකොට පැහැදිලිව පේනවා ඒ කාලේ මේ තිසරණයේ ගැන හොඳ අර්ථවත් අවබෝධයකින් බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද සිටින කාලේ ඒ පිරිස ඒක කළා තියෙනවා. එතකොට භික්ෂු භික්ෂුණී කියලා භික්ෂු සංඝයා භික්ෂු භික්ෂුණී කියලා සංඝයා කොටස් දෙකකට බෙදෙනවා. උපතෝ සංඝයා කියලා අපි ඒකට කියනවා. භික්ෂු භික්ෂුණී කොටස් දෙක. ඊළඟට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සමස්තයක් හැටියට මේ සියලු දෙනා කතා කළොත් ආර්ය ශ්‍රාවකයන් කියලා ගන්නේ අපි. එතකොට සීකාසීක කියලා ගන්න මෙහෙමයි. සීක කියලා කියන්නේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හික්මෙන පිරිස. එතකොට සීක කියන ගණයට අයි තියෙනවා සද්ධානුසාරී ධම්මානුසාරී ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරීමට මහන්සි වෙන එක්කෙනා සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච එක්කෙනා සකදාගාමි ඵලයේ සාක්ෂාත් කරන්නට වෙහෙසෙන එක්කෙනා සකදාගම් ඵලයට පත් වෙච්ච එක්කෙනා අනාගාමි ඵලයේ සාක්ෂාත් කරන්නට වෙහෙසෙන එක්කෙනා අනාගාමි ඵලයට පත් වෙච්ච එක්කෙනා අරහත් ඵලයේ සාක්ෂාත් කරන්නට වෙහෙසෙන එක්කෙනා අරහත් ඵලයට පත් වෙච්ච ගමන් සීක නෙමෙයි අසීක. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා තුල ඒ ත්‍රිශික්ෂාව තුල හික්පිලා සම්පූර්ණත්වයට පත් වෙලා ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් ද්වාදසාකාර ත්‍රිපරිවට්ටයකින් යුක්ත අවබෝධ කර දොළොස්සාකාරයකින් අවබෝධ කරලා ඒ නිසා කියනවා අසීක කියලා. එතකොට රහතන් වහන්සේට අසීක කියනවා අරහත්ත්වයෙන් පහළ මාර්ග ඵල අවබෝධයන් ඇති කර ගන්නා ශ්‍රාවකින්ට සීක කියනවා. මම හිතන ඉතම වැදගත් අපේ හඳුනේ වහන්සේගේ විග්‍රහය. මොකද මේ අභිධර්මයෙන් මේක අවුල් කරලා තියෙනවා. චිත්ත වීති පෙන්නුම් කරලා මාර්ග චිත්තක්ෂණයට අනතුරුව ඵල චිත්තක්ෂණය ඇති වෙනවා කියලා. එහෙම වුණොත් මේ 8 දිනක් හොයාගන්න බැරි වෙනවා. අපේ ධර්මදේශනාවල තියෙනවා බුදුරන්තුන්ගේ දේශනාවල තියෙනවා මේ ආස්තාරී පුද්ගලින්ටම දන් දෙන්න පුළුවන් කියලා. පැහැදිලි වෙන වශයෙන් තියෙනවා. එහෙමනම් මාර්ගයේහි ගමන් කරන පුද්ගලයෝ කියලා ආර්ය පුද්ගලයන් මේ ලෝකේ වැඩ සිටිනට ඕනේ. ඒ අනුවයි ආස්තාරී පුද්ගල සංගරත්නය ගණන් ගන්නෙ. ඊටම නිවැරදි ආස්තාරී පුද්ගල සංගරත්නය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිව්වණක් පිරිසම ඉන්න පුළුවන්. මේක අපේ බෞද්ධයෝ හොඳින් කල්පනා කළා. Tamanṭat ඒ තනතුර ඒ සුදුසුකම ඒ தത്വයට ළඟා වෙන්න පුළුවන්ද කියලා උත්සාහ කිරීමේ බෞද්ධින්ගේ පරමාර්ථය විය යුත්තේ. අපි ඊළඟ අපේ අසන්නට අවස්ථාව ලබා දෙන්නම්. කරුණාකරලා නම කියලා ප්‍රශ්නය. ජීවිතෙන්න කොන් ඌපරණගම ඔබ වහන්සේගේ දේශනේ දි සඳහන් වුණා ප්‍රාතිමෝක්ෂ දේශනේ කියලා. මම දැනගන්න කැමති මේ ප්‍රාතිමෝක්ෂ දේශනේ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. සයින්හස ප්‍රාතිමෝක්ෂ දේශනේ කියන එක මේ මහත්තයාට පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි. ප්‍රාතිමෝක්ෂ දේශනේ කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකත්වයේ ලැබූ ශ්‍රාවක පිරිස් ඒ තමන්ගේ ජීවිතයේ ඉහළ තත්ත්වයට දියුණු කර ගැනීම පිණිස පුහුණු වන ශික්ෂාපද. එතකොට බුදුරජාණන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ දේශනාවේදී සාමාන්‍ය සීළු බුදුරන් වහන්සේලා දේශනා කිරීමේදී පොදු දේශනාවක් කළා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අපට පෙන්ලා තිබෙනවා මේ ඒ දේශනාව සබ්බපාපසකරණං කියන ඒ ගාථා රත්නේ. ඒ වගේම තියෙනවා ඊළඟට අනුපවාදෝ අනුපඝාතෝ මේ ආදි වශයෙන් විස්තර වෙනවා. විශේෂයෙන්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා එකක් තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ භික්ෂු භාවයේ ඇති කරගන්න භික්ෂුන් උදෙසාත් භික්ෂුණී භාවයේ ඇති කරගන්න භික්ෂුණීන් උදෙසාත් බුදුරජාන් වහන්සේ පනවා වදාළ ශික්ෂාපද. ඉතින් භික්ෂු සංඝයාට තියෙනවා ශික්ෂාපද පනවලා තියෙනවා සප්ත අධිකරණ ශික්ෂාපදත් එක්ක 227ක් තියෙනවා. භික්ෂුණීන්ට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. 310ක් තියෙනවා. එතකොට මේ ශික්ෂාපදවලට අනුකූලව ජීවිතය දිනු කළොත් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය කරා යන්නේ ජීවිතය බවට පත් වෙනවා. ඊළඟට කෙලින්ම නිවන් මාර්ගට යාගේ ජීවිතය සකස් වෙනවා. ඉතින් මේක තමයි බුදුරජාණන් වහන්සේලා මුල් වෙලා ප්‍රාතිමෝක්ෂ දේශනාවේදී ඒ කරුණ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාරනකට මේ ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා ඒ ශික්ෂාව තුල රැඳිලා හිටිනවා. අර වෙරළ සීමා කරගත්තු සාගරේ වෙරළ ඉක්ම යන්නේ නැහැ වගේ. එතකොට මේ ශික්ෂාපදවල ඒ වගේ ශ්‍රාවකයන් වහන්සේලා රැඳිලා ඉන්නකට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකට සීය පිහිටනවා. සීය පිහිටනකට වීරිය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ගන්නවා. ජීවිතේ දියුණු කරා යනවා. මේකටයි ප්‍රාතිමෝක්ෂ සංවරය උපකාර වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා මේ පාවම් දේශනා කරනවා කියලා මේ හික්මීම වැඩපිළිවෙල කියන්නේ. එහෙමයි සන්නස. ඊට අමතරව අපිට එක කරුණක් කියන්න පුළුවන් නේද? මේ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණී වහන්සේලාට නියම කරලා තියෙනවා දෙපෝ දිනවලට පොහොය කිරීම වශයෙන් ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නයි කියලා. ලංකාවේ මේ වස් කාලය තුල ඒ කාර්යයත් සිද්ධ වෙනවා බොහෝ තැන්වල. විශේෂයෙන්ම තෙන්නකොන් මහත්මයාට පුලංකමක් ලැබුණා තායිලන්තයට යන්න. තායිලන්තයේ පන්සලක ස්වාමීනාථලා 4500 නමක් වැඩ සිටිනවා. ඒ සියලු දෙනා වහන්සේලා උපසම්පදා හිමියෝරු පොයකට එකතු වෙලා මේ ප්‍රාතිමෝක්ෂ දේශනාව සම්පූර්ණ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන බව මම දැකලා තියෙනවා. ඒක මහා අරුම පුදුම සිද්ධියක්. පැය ගණනාවක් උන්වහන්සේලා ඒකට යුක්ත කරනවා. දසතියකට වරක් කියලා කියන්නේ මාස පොය 15ක කියන පොය දෙකට වික්ෂුණාන්සලාට ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නයි කියලා තියෙනවා නියමයක්. ඒකත් මේ ප්‍රාතිමෝක්ෂ දේශනය කියන එකෙන් ඇතුළත් කරන්න පුළුවන්. මම හිතනවා ඒ කාරණාව ගැන කරුණු විස්තර කළා ප්‍රමාණයි කියලා. අපි ඊළඟ අපේ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙන්නම්. ධර්මගල නම කියලා ප්‍රශ්නය අහන්න. ගරු ස්වාමීන් වහන්සේ, මම ශාන්ත බණ්ඩාර සෙනෙවිරත්න ගිරිබාවෙන් කතා කරන්නේ. මට තියෙන ගැටලුව මේකයි. බොහෝ අද තරුණ පරපුර අද ගොඩක් ධර්මයේ පසුපස හඹා යනවා. මොකද සත්‍ය කියන එක අපිට විශේෂයෙන් ග්‍රහණය කර ගැනීමට අදාළ නිසා අද බොහෝ විට සමාජයේ දකින්න ලැබෙන දෙයක් තමයි මේ ඉක්මනින් දහම් අවබෝධය ලබා ගැනීම සඳහා දින 7ක භාවනා පන්ති විශාල වශයෙන් තියෙනවා. ඉතින් මේවා පිටුපස්ස අපේ තරුණ පරපුර විශාල වශයෙන් ඇදී යනවා. විශේෂයෙන් මමත් ඒ සඳහා අධ්‍යක්ෂීම ලබාගත්තු කෙනෙක්. නමුත් බුදු පියන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා අවම වශයෙන් දින 7 පටන් ආත්ම 7ක් දක්වා අපි ඒ ක්‍රියාපටිපාටි දියත් කිරීමේදී නිවන් අවබෝධ කර ගැනීමට ශක්තිය අපිට තියෙනවා කියලා. ඉතින් ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව තුළින් මට පැහැදිලි වුණා අප මොනතරම් පරිශ්‍රමයක් දැරිය යුතුද මේ ධර්මය ක්‍රමානුකූලව ගෙන යාමේදී. ඉතින් මේ දෙක අතර අද තරුණ පරපුර අතරමං වී සිටිනවා නේද කියන ගැටලුව මට ආවා. විශේෂයෙන් මට ඒ අත්දැකීම තියෙන නිසා පුංචි වචන ස්වල්පයක් මා වෙනුවෙන් රස ගන්න ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ශාන්ත බණ්ඩාර මහත්මයා, ඉතාම හොඳ තරුණ පිරිස වෙනුවෙන් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අර මුලින් මහපු මහත්මයාටත් මම කිව්වේ එකයි, අපි හිත නරක කරගන්න ඕනේ නැහැ, සමාජයේ නරකම නැහැ. ඒ නරක සමාජය කියලා අපිට පේන දේ ප්‍රසිද්ධියේ පෙනුනට ඊට වඩා හොඳ පැත්තට යන විශාල පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. දැන් මේ 7 දවසේ භාවනා වැඩසටහන්, ඒකේ වරද මේකයි මට තියෙන හැටියට සමින්නම් සුභංශේ මේ ගැන කරුණු පැහැදිලි කරන්නට. සමහර අය ඒ කාලයේ අවසන් වුණාම සහතික දෙනවා සෝවන් වුණා කියලා. අන්න ඒ වගේ වැඩසටහන් නැතුව කෙනෙකුගේ බුද්ධිය ප්‍රබුදවන, ඥානය දියුණු කරන, සත්‍ය අවබෝධ වෙන යම් වැඩසටහනක් කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි, ඒක උත්තමයි. ඒ වගේ දේවල් අතරේ අර වගේ දේවල් ගැන ඔබ වහන්සේගේ අත්දැකීම කොහොමද? නෑ, විශේෂයෙන් මේ පුතා කියපු කාරණේ හරි, මේ පින්වත් දරුවා කියපු විදිහට මේ සමාජය තුළ තියෙන මේ තරුණයන්ගේ ධර්මයේ කරා යන්න තියෙන අවශ්‍යතාවය දිහා බලලා ඇතම් පිරිස් තින්නවා තමනුත් තමන්ව හුවා දක්ව ගන්නවා තමන් මාර්ගඵලලාභීන් තමන් ගාවට ඉන්න කියලා. ඇතම් පිරිස් ඉන්නවා තමන් විසින් ප්‍රසිද්ධ කරනවා මගේ ළඟට එන්න, අපේ වැඩසටහන් වලට එන්න, මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. මේ මාර්ගඵල කියන වචනෙත් එක්ක තරුණ පිරිස ඇදිලා යනවා. මේ මාර්ගඵල වචනෙත් එක්ක ඇදිලා ගියාට පස්සේ එතන කියන භාවනාවත් එක්ක එයා තියෙන මොකද්ද දැන් වර්තමාන භාවනා ක්‍රම වල තියෙන්නේ එනවා. බුද්ධලිකු අඬ ගහනවා, අඬ ගහලා උපදෙස් දෙනවා. එතකොට රහසීම උගන්වනවා, රහසීම මාර්ගඵල දෙනවා, රහසීම පිට වෙනවා. මේකක් මම දකින්නේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ තථාගතප්පවේදිතෝ ධම්ම විනෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනී විවෘත වුණාම බබලුණා සැඟ වුණාම නෙමෙයි කියලා. මේ සංගල දෙන මාර්ගඵල ගැන නම් අපි සැක කරන්න ඕනේ, සැක කළ යුතුයි. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි මේ ධර්මයේ අපි කවුරුත් කතා කරන එක. දවසක් ඔය මහා කොට්ටිත හාමුදුරු සාරිපුත්ත හාමුදුරන් අහ ප්‍රශ්නයක් තමයි මේ සම්මාදිට ඇති වෙච්ච කෙනෙක් කරුණ කීයකින් ඒකට අනුබල ලබා ගත යුතුද කියලා. ඉතින් ඒකෙදි සාරිපුත්ත හාමුදුරු වදාළේ ඒක සීලයෙන්, සුතයෙන්, සාකච්ඡාවෙන්, සමතයෙන්, විපස්සනාවෙන් කියන කරුණු පහෙන් අනුග්‍රහ ලබන්නට ඕන කියලා. එමනම් යාට සිල්වත් බවක් අවශ්‍යයි, සුත කියන ධර්මඥානයක් අවශ්‍යයි, මේ ධර්මයේ සාකච්ඡා කරන්නට අවශ්‍යයි. ඒ සාකච්ඡා කරන්නව ධර්මයේ තුලින් ගන්න දැනුම තුල සිත සංසිඳුවා ගන්නට අවශ්‍යයි. ඊළඟට යථාර්ථය අවබෝධ වෙන ආකාරයට ප්‍රඥාව හසුරවන්නට අවශ්‍යයි විදර්ශනාව. ඉතින් මේ කරුණු එලිපිට කතා කරන්නේ නැතුව රහසේ භාවනා පන්ති තුල গুপ্ত විදියට මේක කරන්න ලෑස්ති වුණාම සාමාන්‍ය ජනයා මම්මුලා වුණා, මං කරන වැඩේ හරිද, මේක මගේ අවංකම ආදාසෙද, මම මාර්ගඵල ලැබුවද නැද්ද, මඟඵල ලැබුවා කියලා රැවටිච්චේ මට අනන්ත හම් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා පේනවා අපි මේ ලාභදායි ක්‍රමවලට වඩා අපි තේරුම් ගන්න ඕන අවබෝධයකින් යුතු වැඩපිළිවෙලක් කර යන්න. ඉතින් ඒ නිසා මම මේ පුතාලට බොහොම කරුණාවෙන් කියා හිටිනවා, දරුවනි යම් කිසි කෙනෙක් කියනවනම් රහසේ භවනා උගන්වලා රහසේ මාර්ගඵල දෙනවා නම් සැක කරන්න. අපි මාර්ගඵල දීම නෙමෙයි කළ යුත්තේ මාර්ගය කියා දීමයි. මාර්ගය හරියට බුදුරජාන් වහන්සේ වදාළ දේවල් එලිපිට බුද්ධ දේශනාවල තියෙනවා. මහරහතන් වහන්සේලා සංගායනා කළ මේ පිරිසුදු ධර්මයේ තියෙනවා. මේ පිරිසුදු ධර්මයේ තියෙනකොට බුද්ධිමත් කෙනා ඒ ධර්මයේ ශ්‍රවණය කළා, ඒ ධර්මය අවබෝධ කරගන්නට කල්පනා කළා. ඒක අවබෝධ කරගත්තට පස්සේ ඒකයි බුද්ධ දේශනාවයි සමානයි. එකයි ඒක. දෙකක් නෙමෙයි. නමුත් මේ මාර්ගඵල දෙන පිරිස කියන්නේ එහෙම නෙමෙයි, පොත්වල නෑ ධර්මයේ මේක අවබෝධ කරගන්න ඕනේ, අවබෝධ වෙන්නේ එක පොත වලින් එකක් කියලා. කලින්ම මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාවෙන් මෙයාව අයින් කරනවා. අයින් කළා තමන්ගේ පැත්තට ගන්නවා. තමන්ගේ පැත්තට අරගෙන තමන්ගේ පැත්තෙන් ගියා හිටමෝලා ඉවරලා මේගොල්ලෝ පොඩි තෘප්තියක් ලැබුණා, මේ ධර්ම අවබෝධයට පිරිස යොමු කරනවා කියලා. බැලුවට පස්සේ ගුරුවරයාටත් පෙරදිලා ගෝලයටත් පෙරදිලා. ඉතින් මේ නිසා අපි මේක අවබෝධ කරගෙන නුවණින් කල්පනා කරන්න ඕන යුගයක් උදා වෙලා තියෙනවා. ඇත්තම සයන්හස මගෙත් අත්දැකීම් තියෙනවා. ඉබඳු කර්මස්ථාන දෙනවා කියලා කතා කරන ඇත්තන් සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. සමහර අය ඒ අය හිතාගත්ත දේ තමයි බුද්ධ ධර්මය. ඒ අය යම් කිසි විදිහක අවබෝධයක් කරගෙන මේක තමයි බුදුහාඳුරු දේශනා කළේ කියලා තමන්ගේ මතයේ බුදුහාඳුරන්ගේ මතයේ හැටියට හඳුන්වන්න උත්සාහ කරනවා. ඒක නිසා භාවනා කරන්න යන අය කල්පනාවෙන් බුද්ධ ධර්මයේ ඉස්සෙල්ලා ඉගෙනගෙන ඒ වගේ මේ ගැන නිසි අවබෝධයකින් යුක්තව ගියොත් කවුරු කාටවත් අමාරු දාන්න බෑ. මා හිතන හොඳ සාකච්ඡාවක් වුණාන්සේ මෙහි වේ කාරණා සම්බන්ධයෙන් අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම්. ඊළඟ අපේ ශ්‍රාවකයාගේ නම කියලා ප්‍රශ්න අහන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මම මේ කතා කරන්නේ කුරුණෑගලින්. හලෝ. අපිට ඇහිණව කතා කරන්නේ. මේ විජේරත්න කියලා කෙනෙක්. ඉතින් මං ඉල්ලීමක් කරන්න සතුටුයි. මේ නිතරම දැන් මාසෙකට ධර්මදේශනා 8ක් විතර යනවා. ඒ ධර්මදේශනා අතරින් අපේ වඩුවාවේ ආමුදුන් වහන්සේගේ අසුභයේ ඉන්න ආමුදුන් වහන්සේ කෙනෙකුට නිතරම එක වාරයකටවත් ධර්මදේශනාව පවත්වන්න මේ රුවන් විජේ සංස්ථාවට ලැබෙන සලස්සනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මැතිතුමනි අපට ඒ ගැන විසඳුමක් දෙන්න බෑ. ගුවන් විදුලි සංස්ථාවේ ධර්මදේශනා බාර දෙන ක්‍රමයක් ඇති, අනුශාසක මණ්ඩලයක් තිබෙනවා. ඉතින් ඒ ඇත්තන්ගේ කැමැත්ත පරිදි අවස්ථාව ලැබෙන හැටියට තමයි ඒ කටයුත්ත කරන්නේ. ඒක දහම් ගැටලුවක් නොවන නිසා අපි සංස්ථාවටම බාර දෙන්නේ. ඇත්තටම අපි කතා කරපු කාරණාව නැවතත් කතා කළ යුතු තරම් වටිනවා. මොකද මේ අපි යන මඟ පැහැදිලි නැත්නම් අපි කොහෙ ගිහිල්ලා වැටේද කියලා කාටවත් කියන්න බැහැ. ඒ නිසාම බිහි වෙනවා අමුතුම ජාතිය ගුරුවරු, අමුතුම භාවනා ගුරුවරු, අමුතු විදිහ දැන් පුරුදු වෙලා තියෙන පාලි වචන වලට කිසිම මේ අර්ථයක් නැහැ. ඒ කියන්නේ මේ පාලි වචන අරගෙන ස්වාමීන් වහන්සේලා පවා පුරුදු වෙලා තියෙනවා. දැන් පාලි වචන අරගෙන Tamanට ඕන ඕන හැටියට ඒක කරකෝල Tamanගේ අර්ථ කියනවා. එහෙම එකක් මේ ලෝකෙ භාෂාවකට කරන්න බෑ. ඒ කියන්නේ ඒක හරි අසාධාරණ වැඩක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපුටා දක්වමින් විකෘති අර්ථ කීම බුද්ධ ශාසන පරිහානියට සිද්ධ වෙන බරපතල මේ බරපතල අවදානමක් ඒක. ඉතින් ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕනේ ඒක නෙවෙයි. අපිට තියෙන්නට ඕනේ ශ්‍රද්ධාව. මේක ශ්‍රද්ධාවෙන් පටන් ගන්න. අපි බුදුරජාණන් වහන්සේගේ සරණ ගිහින් ශ්‍රද්ධාවෙන් තමයි මේ කටයුත්ත අපි කරගෙන යන්නේ. මා හිතන සයන්හන්සේ ඒකට මටත් යම් කරුණක් එකතු කරන්න පුළුවන්. මොකද මේ පාලි භාෂාව ඉගෙන ගන්න පිරිස අඩුයි. ඇහිච්ච වචනෙට Tamanට හිතෙච්ච තේරුම තමයි පාලි වලට දෙන්නේ. උගත්වේ කියන පිරිස පවා ඔකට කියනවා ලපිත ලාපිත මාත්‍රෙන්, ඔට්ට පහට්ට මාත්‍රෙන්, තොලේ ගාවගත්ත මාත්‍රෙන් තමයි පාලි කතා කරන්නේ. පාලි ගැන අර්ථ දෙන්නේ. ඒ නිසා ඒට වඩා හොඳින් ඉගෙනගෙන ඒ වචන වලට හිමි අර්ථය තේරුම් ගත්තොත් ඔය කියන කලබැගැනිය සිද්ධ වෙන්නේ නැහැ. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු අපේ ඊළඟ ශ්‍රාවකයාට. ගරුතර ස්වාමින් වහන්සේ, මම ඔබ වහන්සේගෙනුත් ආරිපරපේර මහත්මයාගෙනුත් මම බලාපොරොත්තු වෙනවා මගේ ගැටලුවට විසඳුමක්. මම කාලයක් තිස්සේ අහන්න හිටපු ප්‍රශ්නයක් තමයි මේ ධනාත්මක චින්තනය කියන එක අද හැමතිස්සෙම කතා වෙනවා. නමුත් අපේ තරන්නන්ගේ වචනයක් තිබුණා අනේ අනිච්චං අනිච්චයි දුක්ඛං අනිත්තං දුක්ඛං ඔය විදිහට එදිනෙදා විවාහයේදී මේ වචන භාවිතා වුණා. ඒ තරම් අපේ තරන්නන් අතර මේ අනිත්‍යයි දුකයි කියන එක කියුණා. ඒ කියන්නේ ධර්මයේ තියෙන ත්‍රිලක්ෂණ භාවනාව කියලා. නිරන්තරයෙන් මේවා යෙදෙන්න කියලා. දැන් දුකයි කියලා අපි හිතනකොට ඒකට ධනාත්මක චින්තනයෙන් බාධාවක් නැද්ද කියන එක මට ලොකු ගැටලුවක්. මේ නිතර අපි අනිත්‍යයි කියලා ධනාත්මක චින්තනයේදී හැමතිස්සෙම කියවෙන්නේ මේ බොහොම සුන්දරයි අද දවස සුන්දරයි මම ඊටාම මේ රූපයක් දැක්කත් හරි සුන්දරයි කියලා හිතන්නේ කියලා මේක ධර්මයට ඇත්ත වශයෙන්ම පටහැනි නැද්ද කියලා ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න කියලා ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම හිතනවා මේ මහත්මයාගේ ප්‍රශ්නේ එක කරුණක් ගැන මා පොඩ්ඩක් කියලා අපේ හන්තරන්ට ඉගෙන විස්තර කරන්න අවසර දෙන්න ඕනේ. මේ දුක්ඛ කියන වචනේට ලංකාවේ බෞද්ධ තේරුම් ගන්න නැහැ කියන නියම තේරුම. දුක්ඛ කියන්නේ රිදෙන එක වේදනාව පීඩාව නෙවෙයි. දුක්ඛ කියන්නේ පැවැත්ම. මේ පැවැත්මටයි බුදුහාඳුරු පිළිතුරු හෙව්වේ. පැවැත්ම නැති කිරීමේ මගයි උන්වහන්සේ දේශනා කළේ. ඉතින් අපි මේ රිදෙනවා, පිරිහෙනවා, ඒ වගේ හානිකර පැත්තක් ඔළුවට වැදුනන් පස්සේ ධනාත්මක හැඟීමක් එන්නේ නැහැ. දුකයි කියන එක තුල තියෙන ධනාත්මක හැඟීමක්. මා තේරුම් මරන් තියන ආකාරයට සත්‍යයේ පැවැත්ම ඇතිතතු අවබෝධ වෙන විට ඒක ධනාත්මක මිසක් ඒක ඍණාත්මක වන්නේ නැහැ. ඔබ හන්සේ මේ ගැන කොහොමද කල්පනා කරන්නේ? ඇත්ත වශයෙන්ම මම හිතනවා මේ එතුමාගේ විතරක් මේ ආකල්පය නෙමෙයි මට තේරිලා තියෙන හැටියට ලංකාවේ බොහෝ ස්වාමින් වහන්සේලා තියෙනවා මේ දුක කියන වචනයට බය. මේකෙන් පැහැදිලිව පේනවා මේ දුක කියන අකුරු තුනට බයයි දුක් විඳින පිරිසක් කියලා. ඒ කියන්නේ දුක්ඛ කියලා පාලියෙන් කියන අකුරු තුනේ සිංහලෙන් අකුරු දෙකයි. මේ දුක කියන වචනයට බයයි දුක් විඳ විඳ ඉන්න පිරිසක් හැටියට මම දකින්නේ. නමුත් දුක කියන වචනයට බය නෙමෙයි බය වෙන්න නෙමෙයි තියෙන්නේ දුක අවබෝධ කරන්නයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කර යුතු ආර්ය සත්‍යයට ඒක දාලා තියෙන්නේ. උන්වහන්සේ වදාළේ යදනිච්චං තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යම් දුක්ඛං තද නත්තා යමක් දුක නම් ඒක තමාගේ වශයෙන් පවත්තන්ට බැරි දෙයක් කියලා. ඉතින් මේ යථාර්ථي අවබෝධ කිරීමේදී මේ වචනවල පැටලෙන්න හොඳ නැහැ. අපි වචනවල පැටලීම නෙමෙයි කරන්න ඕනේ වචන අවබෝධ කිරීම. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය පළවෙනි එක දුක. උන්වහන්සේ දුක හැටියට විස්තර කරපු දේ ලෝකේ කාටවත් සැපේ කියලා කියන්න බෑ. ඊළඟට උන්වහන්සේ වදාළ මේ දුක හටගන්න හේතුවක් තියෙනවා. මේ හේතුව නැති වුණාට පස්සේ දුක නැති වෙනවා. මේ හේතුව නැති කරන්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මේ සියල්ලම කතා කරන්නේ නැතුව දුක කියන වචනේට බය වෙච්ච එක තමයි මේ ලාංකික ජනතාවට වෙච්ච අවාසනාව. මේ නිසා මොකද කළේ? පුදුම විදිහේ පරිහානි චින්තනයකට පත් වෙලා යදින යාචකයෝ බවට පත් වුණා ජීවිතය අවබෝධ කරන්නේ නැතුව. යාචකයෝ වගේ අද්භූත ක්‍රමවලින් අද්භූත ආශිර්වාදවලින් පිහිටගින්නගෙන දුවන කිසිම පෞරුෂයක් නැති හීන දීන පිරිසක් බවට පත් වුණා. මේක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මම මේකෙදි මහාචාර්යතුමත් එක්ක සම්පූර්ණයෙන් එකඟ වෙනවා. එතුමා කිව්වා දුකමයි දුක ගැන අවබෝධයමයි ධනාත්මක චින්තනය කියලා. මෙන්න ඔබතුමා කියපු කාරණේ සම්පූර්ණයෙන් ඇත්ත. දුක ගැන අවබෝධයේ තුලින්මයි යාගේ පෞරුෂය ගොඩ නැගින්නේ. ඊරවසියා මේ පෞරුෂය තුල නිර්භයව ලෝකයට මෝණ දෙන්න ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් හිතාගෙන ඉන්නේ දුක කිව්වන් පස්සේ මේ දුක කියන වචනේ ඔස්සේ මේ දුක කියන වචනේ අපේ භාෂාවෙන් අයින් කරාම දුක නැතු වෙයි කියලා. කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේ දුක් විඳ විඳ තමයි මේ දුක කියන වචනට බය වෙන්නේ. ඉතින් මේක බුදුරජාන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි. මේ දුක අවබෝධ කරගන්න කියලා. අපේ ස්වාමින් වහන්සේලාට පෙරදුනේ ඒකයි. ස්වාමින් වහන්සේලා නොම කියන්නේ ලංකාවේ මේ දුක කියන වචනේ අවබෝධ නොකිරීම නිසා. ඒ නිසා අපේ ජීවිතවලට අවබෝධ කළ යුතු වටිනා වචනයක් ඒක. එනිසා ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ධම්මචක්ක සූත්‍රයේ දුක්ඛම් පරිඤ්ඤය සම්පූර්ණයෙන් අවබෝධ කරගත යුතු දෙයක් පැවැත්ම දුක. ඒ නිසා මම හිතන්නේ හොඟ දෙනෙකුට කල්පනා කරන්න වහන්සේගේ දේශනාවෙන් මේ විස්තර කිරීමෙන් යම් අලුත් අදහසක් පැහැදිලි අදහසක් ඇති වෙනවා කියලා මම කල්පනා කරනවා. අපි ඊළඟ අපේ අසන්නට අවස්ථාව ලබා දෙමු. මේ කතා කරන්නේ ගම්පහින් ශ්‍රියාණ කියලා අසන්නියා. මේ මගේ ප්‍රශ්නේ යොමු කරන්නේ ගරු ස්වාමින් වහන්සේටයි. මේ මම භාවනාව දියුණු කරලා දියුණු කරගන්න කැමති. මම ගම්පහ ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයකට ගියා. එතන භාවනාව දියුණු කරන තැනක්. එතන තව කරනවා සමහර දවස්වලට ග්‍රහ පූජාවක් පවත්වනවා. ඒ වගේම පත්තිනි දෙවියන් වෙනුවෙන් බාරහාර පුද පූජා පවත්වනවා. මට එතනට ගිහිල්ලා මගේ භාවනාව භාවනාවට සහභාගී වෙලා මට දියුණුවක් ලබා ගන්න පුළුවන් වේවිද කියලා මට ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමතියි. මම හිතන්නේ අපේ ශ්‍රියානි මහත්මිය ධර්මදේශනාවත් සාකච්ඡාවත් අහගෙන හිටියා නම් ඔබතුමියගේ ප්‍රශ්නෙට පිළිතුරු මේ වෙනකොටම ලැබිලා තියෙනවා. කොහොම නමුත් අපි අමනාපයක් ඇති කරගන්න එපා මේ අපි කියන වචන වලට. සයන්හංශ මේ භාවනා කිරීමත් පුද පූජා පත්තිනි පූජා අතර මොකද්ද තියෙන සම්බන්ධය? මට නම් මේක ව්‍යාපාරයක් වගේ මට පේන එකක්. කොහොම නමුත් පත්තිනි පූජා ගැන වචනයක් කියන්නුනි. පත්තිනි පූජා, ග්‍රහ පූජා ඔක්කොම අපිට ආයේ මේ රාජසිංහ රජුගෙන් පස්සේ. රාජසිංහ රජුරුව විසින් අර අරිට්ටිකි වෙන්ඩූ කියන හින්දු යමති වරයත් එක්ක එකතු වෙලා මේ කරපු ශාසන විලෝපයෙන් පස්සේ පුදුමා විදියට පත්තිනි දෙහිල්ල මේ රටේ ජනප්‍රිය වුණා, ග්‍රහ පූජා ජනප්‍රිය වුණා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය සම්පූර්ණයෙන් අන්ධකාර යුගයකට පත් වුණා. ඉතින් ඒක තමයි දැන් මේ ඉන්නේ. ඉතින් මිනිස්සු ආකර්ෂණය කරගන්න ලේසි ක්‍රම. නමුත් ඒ ලේසි ක්‍රමයකටම භාවනාවත් පාවිච්චි කරලා තියෙන බව පේනවා. ඉතින් ඒ නිසා මම මේ ගම්පහ ශ්‍රියානි මහත්මියට කියන ඔබ බුද්ධිමත් වෙන්න, ඔබ ධර්මයේ හොයාගෙන යෑමේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරක් කතා කරන, ඒ ධර්මයේ පිරිසිදුව කතා කරන, ග්‍රහ පූජා පත්තිනි පූජාත් එක්ක හවුල් නැති තැනක් ඔබ තෝරගන්න කියලා. බාහිර පූජා වලට වඩා ප්‍රතිපත්ති කියන්නේ පූජාව මගේ කරන්නේ. ඒකයි බුදුහන්සේට කළ යුත්තේ බෞද්ධය. ඒ නිසා ප්‍රතිපත්ති පූජා තියෙන වෙනවා. අනික පැහැදිලිව පේනවා මෙතන මේ භාවනාවයි මේ ග්‍රහ පූජායි පත්තිනි පූජා ඔක්කොම එනකොට මේ බුද්ධ දේශනාවල් ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කිසිම අවබෝධයක් ඇති වැඩ පිළිලක් නෙවෙයි කියලා. එහෙමයි. ඒකට තමයි ප්‍රතිපත්ති පූජාවට නැඹුරු වෙන විට භාවනාව වඩා සාර්ථක වෙයි. බොහොම හොඳයි මේ සාකච්ඡාවට ඔබගේ පිළිතුර. අපි ඊළඟ අපේ අසන්නට අවස්ථාව ලබා දෙන්න නම කියලා ප්‍රශ්න අහන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම කතා කරන්නේ මාලිකා කන්දෙන්. මම මණිකේ. මට ප්‍රශ්නයක් තියෙනවා. සතිස් බෝධිපාක්ෂික ධර්මය අනුව හා භාවනා මගින් හිත එකඟ කර සිටියත් මෙවරම නිවන් නොදකින බැවින් පෘථග්ජන මිනිසෙකුට මරණ මොහොතේදී සුගතියක නැවත ඉපදීමට ආසන්න කර්මය බලපාන නිසා ඒ අවස්ථාවේ හිත එකඟ කර ගත යුත්තේ කෙසේදයි පහදා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලමි. මණිකේ මහත්මිය මාලයා කන්දෙන් ඇහුවේ ප්‍රශ්නය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධයෙන්ුත්, ආසන්න කර්මයේ මරණාසන්න අවස්ථාවේදී යහපත්‍යක් සිද්ධ වෙන්නේ යහපත්‍යක් බවට පත් කරගන්නේ කොහොමද කියන කරුණත් මේ ගැන එතුමියගේ යහපත වෙනුවෙන් අපි කරුණු ටිකක් සාකච්ඡා කළ බලන්න සර්ණස්. විශේෂයෙන්ම එතුමිය කියපු කරුණක් තියෙනවා, ඒක තෝරන්න ඕනේ. ඒ තමයි පුතජන කියන වචනේ. ඒ වචනේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මේ අසුතවා පුතජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මසාකෝ විදු අරිය ධම්මේ අවිනීතු සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මසාකෝ විදු සප්පුරිස ධම්මේ අවිනීතු. ඔන්න පුතජනයා. පුතජන තැනැත්තා ආරි දර්ශනේ දන්නේ නැහැ. ආරි දර්ශනේ නොලැබූ කෙනෙක්. ඊළඟට ආරි ධර්මයේ තේරුම් ගන්නට අදක්ෂ කෙනෙක්. ආරි ධර්මයෙන් නොහික්මෙන කෙනෙක්. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගත්තේ නැති කෙනෙක්, සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්නට අදක්ෂ කෙනෙක්, නොඉක්මන කෙනෙක්. ඒතකොට ලංකාවේ අය තම තමන් පුතජන කියලා තම තමන් හඳුන්වා ගන්න ගියයි එක්කෝ මේ ගුරුටයි අයිති. ඒ නිසා මට තේරෙන්නේ මේ ලංකාවේ බෞද්ධ ජනතාව කාලයක් මුළුල්ලේ මේ කිසියම් වග විභාගයකින් තොරව මේ නීච මිනිස්සුන්ට පාවිච්චි කරන වචනේ පාවිච්චි කරගන්නවා. පුතජන කිය කී. අපි පාවිච්චි කරන්න ඕනේ ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙන්න පුළුවන් සද්ධානුසාරී වෙලා. ඊළඟට ආර්ය ශ්‍රාවක භාවය දියුණු කරන්න පුළුවන් ධම්මානුසාරී වෙලා. පැහැදිලිවම බුද්ධ දේශනාවේ තියෙනවා සද්ධානුසාරී වෙච්ච කෙනෙක් වෙන කියද්දි තියෙන්නේ අගන්තා නිර්යන් කියලා. ඒකේ තියෙනවා මේ නිරේට නොයන්න. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් සෝතාපන්න වෙච්ච එකෙන් තියෙන කීන කියන වචනේ නිරේ පේරිත ලෝකේ ඊළඟට සතර අපායට තිර සංයෝනිට යන්නේ එක ක්ෂේ වෙලා. අරගේ තියෙන නොයනසුලුයි. ඒ කියන්නේ යන්නේ නැහැ. සද්ධානුසාරී කෙනා ධම්මානුසාරී කෙනා නිරේට යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ඒකේචි බුද්ධං සරණං ගතාසී නැති ගමිස්සන්ති අපායං. බුදුරජාණන් වහන්සේ නියම අවබෝධයෙන් සරණ ගියනම් අපාය යන්නේ නැහැ. දැන් මේකෙන් පේනවා මේ ධර්මයේ ගැන අහන්න මේ සත්‍යස් බෝධිපාක්ෂි ධර්ම ගැන අහන අයත් තාම මට කනගාටු කියන හිත නරක කරගන්න එපා. තාම තිසරණේවත් නැහැ. ඉතින් ඒ නිසා තුන් සරණේ මනාකොට පිහිටියානම් මෙවැනි සැක සංකා මෙවැනි බිහිතිය ඇති වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි මරණාසන්න මොහොතේ ඇති වෙන චිත්තය ගැන. මේක තේරුම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිවෙල අවබෝධයක් නැතිකම. බුදුරජාණන් වහන්සේ වදාලා හොඳට පටිච්ච සමුප්පාද දන්වන්න කිසිම කැටලුවක් මේක ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ පෙන්නලා තියෙනවා මේ ජරා මරණ ගැන කියද්දි ජාතිපත්ත්‍ය ජරා මරණ. ඉපදීම නිසා ජරා මරණ. ඉපදීම කුමක් නිසාද? බුදුරජාන් වහන්සේ වදාළ භවපත්ත්‍ය ජාති. ඉපදීම සිද්ධ වෙන්නේ භවය නිසා. භවය කියන්නේ මොකද්ද? උපාදාන පත්‍ය භව. ඒ නිසා භවය කියලා කියන්නේ විපාක දෙන්න කර්ම සකස් වීම කියලා පැහැදිලිවම බුදුරජාන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ විස්තර කරලා. ඒ නිසා ඒක නෙමෙයි ඔබ කර ඉත්තේ. ඔබතුමිය ඔබ ගැන බය වෙන්න කල්පනා කරන්න දිව මරණසන්න මොහොත ගැන විශේෂයෙන් මම අවසර ගන්නවා තා චුට්ටක් ඒ ගැන කියන්න. මේ අස්ථාන බිය නිසා සම බොහෝ දිනකට තමන්ගේ චිත්තය දියුණු කරගෙන අභිමානවත් ලෙස මරණයට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද හිතාගෙන ඉන්නවා මේ අවසාන මොහොතේ චුති චිත්තයේ තමයි මේ ඔක්කොම කරන්නේ මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. තමන් දියුණු කරගන්න ගුණධර්ම ඔක්කොම තමන් විසින් බාදු කරගන්නවා. මේක කරන්න තියෙන එක නෙමෙයි ඉස්සෙල්ලම පෘථජන භාවයෙන් මිදලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා සද්ධානුසාරි වෙන්න. ඊට පස්සේ ධම්මානුසාරි වෙන්න. මාර්ගයේ වඩන්න. මේ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ නමකකින් හරි කමක් නැහැ. දන්න කෙනෙකුකින් අහගන්න. සංයුතිනිකායේ ඔක්කන්ති සංයුත්තේ කියවන්න මතක ඇතුව. සංයුතිනිකායේ ඔක්කන්ති සංයුත්තේ කියවලා තමන් ශ්‍රද්ධාව ඇති කරගෙන විශ්වාසය ඇති කරගන්න පරලෝ සුභති යන බවට. මහිතන අපසයන්ස කාලයේ හුඟක් ඉක්මනින් වේගෙන් යන නිසා අපි තව එක ප්‍රශ්නයකට විතර පිළිතුරු දෙන්න අපිට පුළුවන් වෙයි. අපි අවසාන අවස්ථාව ලබා දෙන්නම්. දැන් අපි ප්‍රශ්නය අහන ශ්‍රාවකයාට නම කියලා ප්‍රශ්නය අහන්න. ගරුතර ස්වාමීන් වහන්සේ, පින්නත් හරි පළතුමනි, මම මේ කතා කරන්න අනුරාගට පියරත්න කියලා ඇත්තනේ. මට මම මේ හැමදාම මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා හොඳට පැහැදීමකින්. ඒ අහන ධර්ම ගැන මම හොඳට හිතනවා. හිතලා ඉවරලා ඒ ගැන මෙනෙහි කරනවා. ඉතින් මගේ හිතේ යම්කිසි ප්‍රසාදයකට ඇතිපත් වෙනවා. ඒතකොට මට දැන් තියෙන ගැටලුවක් තියෙනවා. මේ අපේ මේ ශ්‍රාවකයෝ වාදිනේ ගැටලුවෙන් කියනවා මේ මාර්ගඵල ලබන හැටි, අවබෝධය ලබන හැටි. මං හිතනවා මේවා ලැබෙනවා මිසක අපිට උවමනාවෙන් ලබා ගන්න පුළුවන් ඒවා නෙමෙයි කියලා. කරුණාකරලා ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. සයින්සිතා හොඳ ප්‍රශ්නයක් කිමත් නෑ. අපි අවසාන වශයෙන් අපිට සාකච්ඡා ඉවර කරන්න තියෙන්නේ මේ ධර්මය අහලා ප්‍රසාදය ඇති වෙලා ඒ ගැන හිතලා ඒ පිළිබඳව ඇති වෙන අවබෝධය. ඒ මහත්මයා මම හිතන හුඟක් නිවැරදි මාර්ගක ගමන් කළා තියෙනවා. ඔබ වහන්සේ කොහොමද මේක විතර? මේ මහත්මයා කියන්නේ මම ප්‍රසාදයටපත් වෙනවා. මොකද ධර්මය අහලා අසූ ධර්මයේ යෝනිසෝ මනසිකාරයේ දීලා ඒ යෝනිසෝ මනසිකාරයේ තුල ඇති කරගන්න අවබෝධයෙන් තමයි මේක ඉස්සරහට යන්නේ තියෙන්නේ. ඕක තමයි ක්‍රමේ. එහෙම නැතුව මට අසවල් ඥානෙ වැඩිව කියලා ඥාන අදිස්ථාන කර කර මාර්ගඵල ලබා ගන්න ක්‍රමය බුද්ධ ශාසනයේ නම් නැහැ. ඒ ඔක්කොම මේ පසුකාලීනව ඇතිවෙච්ච දේවල් මේ මිනිස්සුන්ව తాවකාලිකව සතුට කරන්න ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති යම් යම් පිරිස් විසින් ඇති කරන ලද මත. ඒ නිසා විශේෂයෙන්ම අපි අවබෝධ කරගත යුතුයි සමාධියක් වඩන්න නම් සමාධිය නැති කෙනෙක් සමාධිය වඩන්න ප්‍රායෝගිකව සමාධිය පුරුදු කළ යුතුමයි. ඒක අදිස්ථානයකින් අනේ මට සමාධිය වැඩිවා කියලා කරන්න බෑ. ප්‍රඥාව කියන එක කවදාවත් ප්‍රාර්ථනාවකින් කරන්න බෑ. ප්‍රාර්ථනාවකින් ඕවා කරන්න පුළුවන් නම් මෙච්චර බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් මොකටද? මේ ධර්ම ශ්‍රවණයේ ධර්ම සාකච්ඡා මොනවටද? ඒ නිසා ඔබතුමාගේ අදහස හරි, ඔබතුමා තවදුරටත් ධර්මයේ ශ්‍රවණය කරන්න යෝනිසමනසිකාරය දෙන්න අවබෝධය කරා යනවා හැදිච්ච හැටියට. ඒ නිසා මේ අවබෝධය කරා යනවා තමන් ධර්මයේ යෙදෙන හැටියට. ඒ නිසා තමන් ටෝන හැටියට අවබෝධය හඳව ගන්න පුළුවන් කමක් නැහැ. අනුරාගොඩ පියරත්න මහත්මයා අනිත් සියලුම ශ්‍රාවකයන් අනුගමනය කළ යුතු කාරණාව පැහැදිලි කළේ කවුරුත් ධර්මයේ ඇසු මාත්‍රෙන් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ ගැන නැවත නැවත හිතලා නැවත නැවත දහම් සිතුවිලි පහල කරගෙන ඒ අනු අවබෝධය ලබා ගන්න උත්සාහ කරන්නට ඕනේ. මා හිතන සන්නහස අද ධර්ම සාකච්ඡාවේ ඉතාම හොඳ උපරිම තැනකට ඇවිල්ලා අපි සාකච්ඡාව නිම කරන්නේ. ඒ නිසා අද මීට වඩා අපිට සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ. මේ වැදගත් ධර්ම සාකච්ඡාවට අපේ ධර්ම දේශකයන් වහන්සේ අතම් ඉතාම හොඳින් සහයෝගය දැක්වුවා. උන්වහන්සේ කරුණු විස්තර කළා, නිර්භයව යම් යම් කාරණා පැහැදිලි කළා. ඔබට ඒන් ප්‍රයෝජනක් ලැබෙන්නේ නැති කියලා මම කල්පනා කරනවා. ධර්ම දේශනා පැවැත්වුවේ පොල්ගහවෙල වඩුවාව මහමෙවුනාව භාවනා වාසකුවේ අනුශාසක පූජ්‍යපාද කිරිවත්කුඩ ඥානানন্দ හිම්පාණන් වහන්සේ. මේ සාකච්ඡාව සාර්ථක කරගන්නට අපට උදව් වෙච්ච ක්‍රියාකාරී සහාය ලැබුණු නාමල් ලියනගේ මහත්මයාටත්, මැදිරි සහාය අපට ලබා දුන් සරත් හොරණගේ මහත්මයාට සහ අජිත් රණසිංහ මහත්මයාටත්, LW ජයතුංග මහත්මයා ක්‍රියාකාරී සහාය අපට ලබා දුන්නා. සම්බන්ධීකරණයෙන් සිංහල සේවා අධ්‍යක්ෂ විජේදාස හේවගේ මහත්මයාත්, නිෂ්පාදක කටයුත්තට සහයෝගය දක්වපු අස්ත්‍රික චන්ද්‍රසෝම මහත්මයාටත් අපි තා ආදරයෙන් පින් අනුමෝදන් කරමින් මේ සාකච්ඡාව අසා සිටි ඔබට ධර්මඥානෙ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාව නිම කරනවා. අද ධර්ම සාකච්ඡාව මෙහෙවනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්යපාල පෙරේරා මහතායි. සබ්බ පාපස්ස අකුලනං කුසලස්ස උපසම්පදා සච්චිත්ත කයෝ දක්නං ඒතං බුද්ධාය